අවසන්යි හැම දිනටම හැම දිනවත්ම ඉතාමත් ගෞරවයෙන් අපි අද දවසේදී පිළිගන්නවා සතියේ ඉරිදා දිනයන් කරන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2018 වර්ෂයේ මාර්තු මාසයේ 25 වෙනිදා. ඉතින් අදත් සුපුරුදු විදිහට අපි ලෝකේ විවිධ රටවල සිටින කල්යාණ මිත්‍රයන් එක්ක තෙලා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මම ඉතාම ගෞරවයෙන් සත්‍යීතුමාට ආරාධනා කරනවා අද දවසේදී අපිට සිද්ධාර්ථ ගෞතම සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට ප්‍රණිපාත කරමු, වන්දනා කරමු, නමස්කාර කරමු. අද මීට අවුරුදු 8කට කලින් සාකච්ඡා කළ දෙයක් ගැන අවධානය යොමු කරන්න හැදුවා. හදනවා එදා කතා කළාට වඩා විශේෂ කාරණාටයක් ඉස්මතු කරගන්නට. කරුණු කාරණාවට වඩා මේ ප්‍රතිපදාවට බැසගත් හැටියට තන් හැටියට තවත් දෙකේ තු ප්‍රතිරසක් ගැන මතුවෙන නිසා සූත්‍ර කීපයක් එක සම්බන්ධ වෙනවා. නමුත් කරුණු ගැන කතා කරනකොට කරුණ එකයි විශේෂයෙන් නැත්නම් දෙකයි විශේෂයෙන්. මාතෘකාව හැටියට තියෙන්නේ චූල සාරෝපම සූත්‍රයේ මුල් කොටසත්, හතමිනිත සූත්‍රයේ ඩිංගකුත්, එවැගේම සමාධි භාවනා සූත්‍ර අංගුත්තිනිකාය හතරවෙනි කොටස. ඒ ටික තමයි අපි දැන් එකෙක් මතුවෙච්ච කරුණු ටිකක් තමයි සාකච්ඡා කරන්නට හිතාගත්තේ. අප මේ ධර්ම සාකච්ඡාවේදී අහවලා කියන බවින් ඈත් වෙලා නැත්තම් හෙළ බව, බුදුන් බව, ස්ත්‍රී පුරුෂ බව, පැවිදි නොපැවිදි බව පැත්තකින් තියලා ආර්ය ශ්‍රාවක බවට පමණක් මනසපත් කරගෙන නැත්තම් ඒ පැත්තට විතරක් හිත යොමු කරලා මේකින සාකච්ඡා කරන්න හැමුම්කන් දෙන්න උත්සාහ ගන්නවා. කතා කරන්න ආසසන්නම්. ඥාන දර්ශන ප්‍රතිලාභ කියන වචනේ තම වැදගත් වචනය අද මාතෘකාවට තියෙන. ඥාන දර්ශන ප්‍රතිලාභ. ඒ ඥාන දර්ශන ප්‍රතිලාභ කියනවා. ඥාන දර්ශන කියනකොට අප සාමාන්‍යයෙන් දන්නවා ඒක සත්‍ය අවබෝධය සඳහාම යොමු වෙච්ච තැන හැටියට අවසාන ඉලක්කය. ඔරි සත්විනීත සූත්‍රයේදී මග්ගා මග්ග ඥාන විසුද්ධි යන කියන හතරෙනි සංකා විතරන් විසිතින් පස්සේ එතන ඥාන දර්ශන කියන වචනේ තියෙනවා. ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පටි ඊට පස්සේ වචනේ මේ වචනේ විතරයි දැන් කියන්නේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධි ඊට පස්සේ. ඊට පස්සේ පටිපදා ඥාන දර්ශන විසුද්ධි කුමකටද තියෙන්නේ කියන කොට කියන ඥාන දර්ශන විසුද්ධිය සඳහා. හැබැයි මෙතන තියෙන වචනේ මතකිට ඥාන දර්ශන විසුද්ධි. ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය සඳහායි. ඒ වචන වලට පැටලෙන්නේ අපි වචන තියාගත්තේ දැන දැනගන්න විතරයි. එතකොට ඒටි කිහිම මතක තියාගෙන අපි දැන් සාරෝපන සූත්‍රය, චූල සාරෝපන සූත්‍රය. එතෙන්දි අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට කියනවා, මම මතක් කිරීම පමණ මේ අර පන්තියක මාතෘකාව තියනවාගේ මුලින්ම මිපට්ටුන මිච්ඡාතාම කියන්නේ. ඉතිකෝ භික්ඛවි නයිදම් බ්‍රාහ්මචාරියං ලාභ සක්කාර සිලෝකං සංසම් බුදුහාමර කියන මෙන්න මේ විදිහට මේ අවසානෙදී කියන්නේ නේද? දැන් ඔළුවේ තියාගන්න විතර යවන්නේ මේ. නයිදම් බ්‍රාහ්මචාරියං ලාභ සක්කාර සිලෝකං සංසම්. මේ සත්‍යාබෝධේ මාර්ගයට පිවිසෙන්නේ වර්ණන අහන්තවත් ලාභ ලබන්නටවත් නම්ගම් සලපතල කරගන්නටවත් වාකි ඊතු ප්‍රසංසා ගන්නටවත් නෙවෙයි. ඒ සඳහා නිවේ මේ මාර්ගයේ තියෙන්නේ. දෙවෙනි එක කියන න සීල සම්පදාන සංසම්. උසස් සීල සම්පදාවකට පැමිණෙන්නට නොවේමි. ඒ කියන අවසාන පරමාර්ථයේ සීල සම්පත්තියක් නෙවෙයි. අන තුන්වෙනි එක ඊළඟට මේ සමාධි සම්පදාන සංසම්. මේක සමාධි සම්පදාව සඳහා නෙවෙයි තියෙන්නේ. ඒ වටින මත කියන සමාධි සම්පදා කියන වචනේ දැන් අපි ඉගෙනගෙන තියෙනවා. ඥාන වලට සම්බන්ධ කරන්න එපා. ඥාන දර්ශනානි සංසම්. ඥාන දර්ශනය සඳහා නෙවෙයි, අවසාන පරමාර්ථ ඥාන දර්ශනය සඳහා නෙවෙයි. දැන් උතුර හතවිනීත සූත්‍රයේ කියපකට වඩා සම්පූර්ණ වෙනස්. ඒ නිසා මේ වචනේ බේරල පැත්තකට කරගන්න උන මේ ඥාන දර්ශයෙන් කියන වචනේ. යාචකෝ යම් බ්‍රාහ්මණ අකුප්පා චේතෝ විමුක්තිය. කියන්නේ අකුප්පා චේතෝ විමුක්තිය සඳහායි මේ බ්‍රාහ්මචාරියා තියෙන්නේ. ඒ තන්සාරං ඒතම් පරිඋසන. මේකයි හරේ, මේකයි කෙලවර. මේ ටික හැම වටික තියාගෙන දැන් අපි ඒ චුලසාරූපං සූත්‍ර අන්තිම ටික කියවි. අපි එමු මේ චූලසාරෝපන සූත්‍රයේ මුලින්දලා ඒක දිංගක් දුර පමණයි යන්නේ. දැන් ඥාන දර්ශන කියන වචනේ තේරුම් බේරුම් කරගන්නයි මේ කතා කරන්නේ. කාගිරු මයික්‍රොෆෝන් එක ඔන් කරලා තියෙනවා. ඒවම් මේ සුතම් හැම සූත්‍රයක් බොහෝ සූත්‍ර පටන් ගන්න විදිහට කියන මානසින් විශ්‍යාසන ලදී එක් සමීකි භාග්‍යතුන් වහන්සේ ජීතවන අනාථ පිණ්ඩි කාරාමේ වැඩින්න කාලේ පිංගල කොච්චෝ බ්‍රාහ්මණු ඒ බ්‍රාහ්මණ මහත්මේ ආවා බුදුරජාණන් වහන්සේට හමුවෙන්. බුදුරජාණන් සම්මෙන්ට ඇවිල්ලා පැත්ත ආදරයෙන් කතා බහ කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙච්ච පිංගල කොච්ච බ්‍රාහ්මණු අහනවා බුදුරජාණන් වහන්සේට, කියනවා මේ ශ්‍රමණ බ්‍රාහ්මණ ගෞතමයන් වහන්සේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නා විශාල පිරිස සහිතව නොයෙක් භාවනා පන්ති කරන මේ සංඝයා අතය අසස්සිනෝ සංගිනෝ ගනිනෝ ඥා ධනාචාරියා විශාල පිරිසකට ගුරුවරයන් හැටියට ඉන්නැත්තු ඉන්නවා. තිත්ත කරා ඉකටි වෙනම ආගම් බිහි කරලා තියෙනවා. සාදු සම්මත බෞජනස බෝධනා එකටි තාම ඉහලෙන් හොඳයි කියලා පිළිගන්න. පූර්ණ කාශ්‍යප වගේ ඇත්තු මක්කලි ගෝසාල අජිත කේසකම්බල පකුද කච්චාන සංජය බෙල්ලට්ට පුත්ත නිගන්ත නාත පුත්ත. එතනින් දැනට ඉන්දියාව පවතින්නේ ජෛන මහාවීරතුමාගේ ඒ නිගන්ත නාත පුත්තයන්ගේ දර්ශනය පමණයි. මොකද ශීලයත් එක්ක ආචාර ධර්මත් එක්ක යනකොට තමයි ධර්මයක් රැකින් එකක් මතකෙ තියෙන්න ඕන අපිට. ඒතකොට බුදුහාමුදුරු කියන ඒ පිංගල කොච්චේ බ්‍රාහ්මණ සබ්බේතේ සකාය පටිඤ්ඤය අබ්බඤ්ඤංසු සබ්බේව නාබ්බඤ්ඤංසු. ඒ කියන හැටියට ඒ කට්ටිය යම දන්නවා කියලා කියනවා. ඒක ඇත්තෙම ඒ කට්ටියගේ දැනුමෙන් කියනවද නැත්නම් නොදැන කියනවද? ඒ කට්ටිය ඇත්තටම ඒ දැක්කා කියන එක දැකගෙන තියෙනවද? නැත්නම් සමහර අය දැක්කත් සමහර අය නොදැක්කද කියලා. මේ සාකච්ඡාවට අනුව තමයි ඊළඟට තේරුම් ගන්න ඕනේ. මේ චෞලසාරූපම සූත්‍රය. මේ කටි ඇහුවේ අර උතුම් ශාස්ත්‍රූපීසක් ඒ කාලේ හිටිය වැදගත් සාදු සම්මත බොහෝ දෙනා බොහෝ අනුගාමිකයන් ලක්ෂ ගාණක් විතර බුදුරජාණන් වහන්සේටත් වැඩි අනුගාමිකයන් පිටක් හිටියා. ඒ ජෛන මහාවීර තුමාට තරම් විශාල ප්‍රසක් හිටියයි. ඒ තුතුමෙත් අනිත් අයගෙන දන්න නිගන්තනාත පුත්තුමා නම් බොහොම උතුම් කෙනෙක්. එතකොට එහෙම වම් බුදුහාමුදුරෝ ඉන් බ්‍රාහ්මණට කියනවා බ්‍රාහ්මණ අලම් බ්‍රාහ්මණ තිටේතම් ඒක පැත්තකින් තීටි පිච්චාවේ සබ්බේතේ සකාය පටිඤ්ඤා යබ්බඤ්ඤංසු සබ්බේ වෙනා බඤ්ඤාසු ඒ කියපු දේ සියල්ලම දැනගත්ත දේ කට්ටිය එහෙම නම් නොදැනගත්තද කියලා සමහර අය දැනගත්තද නැත්නම් සමහර කොටස් ඒ කට්ටියට අවබෝධය තිබුණද සමහර කොටස් කෙන අවබෝධය නොතිබුණාද කියන එක පැත්තකින් තියෙනවා ධම්මන්තේ බ්‍රාහ්මණ දේශිස්සාමි බ්‍රාහ්මේ මම ඔබට ධර්මයේ කියලා දෙන්නම් ඒක හන්දට අහුම්කම් දෙන්න සාදුකම් මනසිකාරෝ හොඳට හිතට ගන්න භාෂිස්සාම මං කියන්න. එතකොට ඒ වම්බෝ මෙමයි පින්නතුන් වහන්සේ කියලා පිංගල කොච්ච ප්‍රාමණ කිව්වා බුදුහාම මෙහෙම කිව්වා. මං ඒ කියන සාරාත්තික සාර්ගවේසී කියනගෙන කතාවට යන්නේ. දැන් සාරය හොයා අපි මං චිතින් කිව්ව සාරයක් හොයාගෙන යන කෙනෙක් කොළ අතු වලින් කොළ ටික කඩාගෙන ඉල්ල මං සාරය ගත්තා කියලා. සමහත් අපිත් උන් තාම කොළ කඩාගෙන අරට හොයාගත්තා අර කළුවර ගහක කළුවර කොළ කඩාගෙන ඇවිල්ලා දැන් අපි මේ පුටුව දණ්ඩ හදන වගේ වැඩක් වෙන්නත් පුළුවන් කතා කරන්නත් කරන්න නිසා එකක් ගැන වැඩි අපි මේ පොත්තත් දැන් අපි අරටුවක් දැකලා තියෙනවා කියලා හිතාන ඉන්නවනම් ටිකක් කැඩපතක් අරගෙන බලන්න වෙනවා Taman diya. එතකොට මේ සාර්ථකයි සාරට හොයාගෙන යන කතාව අපිට අහලා තියෙනවා. සමහර අරටු කියලා කොළ සමහර ගන්නවා සමහර පොතු වලින් යන සමහර එළ ආරං යන අරටු ගන්න එක්කන තම අන්තිම අරටු ගන්න. එතකොට ඉතින්ටි කියන වැදගත්ටි. ඉතින්දි තමයි අපි ඉච්චි කට්ටියක් ලාභ සත්කාර සිලෝක ඉන්න අතර වෙනවා. නමකම ශලපතුරු නම් කවුරුත් දන්නවා කැනඩාවේත් දන්නවා ඇමරිකාවේත් දන්නවා ශ්‍රී ලංකාවෙත් මම ප්‍රසිද්ධයි මගේ DVD තුඟක් තියෙනවා YouTube එකේ තියෙනවා මම සාකච්ඡා ප්‍රශ්නත් කියනවා මට පාලිත් පුළුවන් කියලා එක එක අපිට එනවා උපාධි මේවට ධර්ම සාකච්ඡා උපාධි ඒක නම් සතුටුල ඉන්න වෙන්නේ ඉඩ තියෙනවා බුදුහාමර කියන මේ ධර්ම මාර්ගයට පිවිසෙන එක්කෙනා සද්ධා අගාරස්මාන ගාලියම් පබ්බජිතු ශ්‍රද්ධාවෙන් සාමාන්‍ය ලෝකයේ තත්ත්වයන් ඉවත් කරලා පැවිදි බවට පත් වෙනවා ඕතින්නෝමි ජාතිය ජරාය මරණේ ශෝක පරිදේ දුක්ඛේ දොම්නසේ පායාසේ මේ දුක් ජාති දුක ජරා දුකෙන් මං වැහිලා මං ඒකෙන් පැටලෙලා ඉන්නේ කියලා හිතලයක් කරන්නේ මේක ඉවරයක් කරගන්නන හොඳයි කියලා හිතෙනවා. අපේ වෙනාමි මස කේවලස දුක්ඛක්ඛන්දස අනිත්‍ය කිරියා පඤ්ඤායි. මට මේකේ කෙලවරක් පේනවා නම් හොඳයි කියලා හිතලා කරන්නේ. එහෙම මේ මාර්ගයට බැහැලා සමහර විට ඒ ඇත්තු ලාභ සත්කාර සිලෝකෙන් නැත වෙනවා. සමහර අය සීල සම්පදාට ලාභ සත්කාරින් අතර වෙන්නේ සීල සම්පදාව තිනවා ලාභ සත්කාරේ ලෝකෙන් දරුණුයි කියලා හිතලා සීල සම්පදා තිනවා සීල සම්පදාවට ආවට පස්සේ ඒකෙන් සමහර නතර වෙනවා ඒකෙන් නතර වෙලා ඒක ඉහළයි කියලා හිතනවා ඒකද අපි අහලා තියෙන කතාව දන්නවා හැමතිස්සෙම කියනවා එයාකින් පරිපූර්ණ සංකප්පල හාමං හොඳයි සත් තුටුයි කියලා සෝතේන ලාභ සත්කාර සිලෝකේන අත්තානු කංශේ තමන් ඉහළ දානම අනිත් අය පහළ දානවා ඒ කතා නෙමෙයි අපි අද කතා කරන්නේ හොඳ ඊළඟට සීලේ තාවාමත් එහෙමයි සීල සම්පදාවෙන් සතුට වෙනවා ඒකෙන් සමහර අයකින් සතුට වෙන්නේ තව එහාට යනවා එහාට ගිහිල්ලා ඊට වඩා උත්තරීතර දෙයක් තියෙනවා නම් අනීතතර දෙයක් තියෙනවා නම් ඒක උත්සාහ කරනවා උත්සාහ කරලා සමාධි සම්පදාවට එනවා දැන් මේ අනුපිළිවෙල මතක තියෙනවා සමාධි සම්පදාට එනවා ඒ සමාධි සම්පදාවෙන් සමහර අය ඉහළ මං ඉහලයි අනිත් ඇයට නැහැ කියලා හිතනවා. මෙයා තව කෙනෙක් ඉන්නවා. ඒක එහෙම පහු කරගෙන යනවා. ඒකත් පහු කරගෙන ගිහිල්ලා යා සමාධි සම්පදායෙන් පස්සේ ඒ චින් ඉහල තමන් ඉහල දා ගන්න නැතුව ඊට වඩා ඉහල තත්වයක් වෙන ඥාන දර්ශනයේ අපට එනවා. ඥාන දර්ශනයට ඇවිල්ලා ඒකෙන් සතුටු වෙනවා. සතුටු වුණාට මොකද එයා ඒක දැන් ඉවරයි කියලා හිතෙන්නේ. ඒ ඥාන දර්ශනෙන් එයා තමන් ඉහළයි අනිත් අය පහළයි කියලා හිතන්නේ. එහෙම තවත් උත්සාහ කරනවා. ඒ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා දැන් ඥාන දර්ශන සමාධි සම්පදා ලාභ සක්කාර ශ්ලෝක ඊට පස්සේ සීල සම්පදා සමාධි සම්පදා ඥාන දර්ශන ඊට පස්සේ කියනවා යේ ඥාන දර්ශනේ නිති යේ අඤ්ඤේ ධම්මා උත්තරීතරාච පනීතතරාය තේ තේසං ධම්මාන සත්‍ති ක්‍රියාය චන්දං ජනේති. මේ ඥාන දර්ශනේට වඩා ඉහළ උත්තරීතර ප්‍රනීතතර දේවල් සාක්ෂාත් කරගන්න අද්දකින්ට චන්දං ජනේති කැමැත්ත හිතට ඇති කරගෙන උත්සාහවත් වෙනවා වායමති අනෝලීන උත්තිකෝ. ඒක යන්නේ පීවි පැත්තකින් කියලා නැත්නම් එයා වැඩ කරන අසාතලිකෝ ඒ බොහොම නිෂ්කලංක ජීවිතයක් ගත කෙරෙන්නේ. එතින් බුදුහාඳු බ්‍රාහමණයට කියන කතමීත බ්‍රාහමණ ධම්මා ඥාන දස්සනේන උත්තරීතරාච පනීත තවාච. ඔන්න මෙතනයි අපි දැන් කතා කරන්නට ඕනේ. සමාධි සම්පදාවට වඩා ඉහළයි ඥාන දස්සනේ. ඥාන දර්ශන වඩා ඉහළ දෙයක් සඳහා දැන් මියා උත්සාහ ගන්නා මොනවද? සෝ විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි සවිතක් සවිචාරම් විවේකජම් පීතිසුඛං පඨමංජානං උපසම්පජ්ජ විහෙරති. ඒතරස් ඥාන ද සමාධි සම්පදාවටත් වඩා ඥාන දර්ශනයටත් වඩා පළවෙනි දිසානේ ඉහළයි ප්‍රණීතයි උත්තරීතරයි ඒ සමාධිය. එයා වෑයම් කරනවා. ඊට පස්සේ අපි දන්න එම ඒ ක්‍රමෙන් යන හැටි දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන. එකක්වත් මේ මට දැන් මා මාතෘකාවට අද පටන් කියන්න හදන්නේ. ලාභ සත්කාර සිලෝකණන් ඉතින් හං කෑලි කටු කෑලි මේ කල්පින්ජ වල කෑලි වගේ අයින් කරලා දාන එක වැදගත්ම නෑ. සීල සම්පදාව කියන්නේ එකක් දන්න කොහොමද කරන්න කියන එක. සීලය හතරක් අපි එක දන්නවා. ඊට පස්සේ සමාධි සම්පදාවක් තියෙනවා. සමාධි සම්පදාවෙන් පස්සේ ඥාන දර්ශන ඉන්නවා. ඥාන දර්ශන වලින් පස්සේ ධ්‍යාන ඉන්නවා. ඒක තමයි ධ්‍යාන වල තමයි සම්මා සමාධි කියන්නේ. ඉත සම්මා සමාධි කියන වචනේ නැතුව තියෙන සමාධි සම්පදාවක් ගන්නත් පුළුවන්. ඒකෙන් තමයි ඥාන දර්ශනේ ඉන්නේ. ඥාන දර්ශන කියන එක දිබ්බචක්කු කියන தത്വෙට සම්බන්ධ කරගන්න தත්වයක් වෙලා තියෙනවා. දැන් ඒකයි මට මේ කියන්නට ඕනේ විශේෂ හේතුවක් නිසායි මම මේ සාකච්ඡාව අවුරුදු 8කට පස්සේ අද සාකච්ඡා කරන්නේ. මේ ගැන කතා කරලා අපි ඊට පස්සේ සමාධි සම්පදා සමාධි සම් ඒ සූත්‍රය අපි සාකච්ඡා කරමු. ධර්ම මාර්ගයට අනුරූප වෙන්නට පමණ සම්මා සම්බුද්ධ සරණ සමාධි භාවනා සූත්‍රය ඊට පස්සේ සාකච්ඡා කරමු. තව විනාඩි 15කින් ඊට පස්සේ මූලික ටික තෝරා බේරා ගත්තට පස්සේ සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ සරණයි සතිසමනි අප්‍රමාණකින් ඇත්ත වශයෙන්ම ඔබතුම අද මාතෘකා කරගත්ත කොටස ඉතාමත්ම වැදගත් කියලා හිතනවා. විශේෂයෙන්ම සමාධි සම්පදාවෙන් පස්ව නැවතත් ප්‍රථම ධ්‍යාන ගැන කියවෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නා දේට වඩා වෙනසක් පැහැදිලිව මෙතන තියෙන බව පැහැදිලි. ඒ වගේම ඥාන දර්ශනයේ කියන තැන ඔබතුමා සඳහන් කරා වගේ දිබ්බ චක්ඛු ආදී වශයෙන් තමයි දැනට අහන්න ලැබිලා තියෙන්නේ. ඉතින් මම හිතනවා කල්යාණ මිත්‍රෙන්ට නැකත් අදහස් හෝ අවබෝධයක් නැති අපි එහෙමනම් සාකච්ඡාවකට පිවිසෙමු. මම ඉතාමත්ම ගෞරවයෙන් චිත්‍රා මහත්මිය කියමින් ඉන්නා චිත්‍රා මහත්මිය සර්වන් සර්ණයි. හොඳයි සර්වන් සර්ණයි ඔව් අප සේන මහත්මයා ඔබතුමාට එමු වෙන්නද අද ඉතාම කැපුරු සබ්ජෙක්ට් එකක් ගැන කතා කරන්නේ මට මගේ ඥානයට මගේ මොළයට නම් විතරක් පැටන්නේ හරියටම දැන් මට එකක් තිබුණේ දැන් ඥාන දර්ශන දෙකක අතරලක ලාභ සත්කාර අතරලා ඊට පස්සේ සීලය අතරලා ඒකට නෙවෙයි ඊටත් එතනින් ඔබට ගිහිල්ලා ඥාන දර්ශනය දෙවකම සමාධිය ඔබට ගිහිල්ලා ධ්‍යාන මට්ටමට යනවා කියන එක තමයි මට මෙතනදි තේරුනේ. ඉතින් දැන් මෙතන මට තේරෙන්නේ එක එක්කෙනාගේ තියෙන ඒ ශක්ති ප්‍රමාණ අනුව නේද මෙහෙම වෙන්නේ කියලා එක. දැන් එක කතාවක් මට මතක් වෙනවා ජාතක කතාවකදී අර අස්යන්ත දෙන්න තියෙන මේ මිදි අසන්ත දීලා ඒක තියෙන රොඩු ටික තිය කරලා පූර්වන්ට දුන්නා මේක පූර්ව ටික එක බීලි වෙල්ල කෑ ගන්න දඟලන්න පටන් ගත්තයි කියලා. ඉතින් අර ශක්තිය මතිකම නිසා තමයි ඒක උරුල ගන්න බැරි වුණා තියෙන්නේ. ඒ වගේ මේ මාර්ගේ යන එක ඇයටත් ඒ ශක්තිය තියෙන ප්‍රමාණය අනුව තමයි යා එක එක තැන්වල නවතින්නේ කියන එකයි මට තේරෙන්නේ. කියන්නේ ලාභ සත්කාරයේ නවතින්නේ ඒ යට එතනින් එහාට යන්න තරම් ශක්තියක් නැතිකම නිසා. සීලේ නවතින්නේ යට එතනින් එහාට යන්න බැරි කමක් නැති නිසා. ඒ වගේ අන්තිමටම යන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් ඉතින් යා ඒ ශක්තිය ශක්ති ප්‍රමාණයෙන් යනවා. ඉතින් මේ ශක්තිය දිනුනු වෙන නම් මේක කරන්න ඕන කියන එක තමයි මට දැනට තේරුම් ගිහලා තියෙන්නේ. මේක කරලා කරලා මේ ශක්තියෙන් පුදව ගන්න ඕන. ඉතින් වැරදි තමයි කියන්නේ වරම කෙනෙක් දැන් ළමයෙක් වුණත් වැටින්නේ නැක ඇවිදින්න පුරුදු වෙන්නේ පාට තුවන්න පනින්න බැහැනේ වගේ. දැන් අපි වුණත් දැන් අපි කියන මම වුණත් වැරදිලා කියන්නේ එක එක තැන්වල නැවැතිලා ඉවැ බැට කාලා ඊට පස්සේ තමයි එතනින් එහාට පොඩ්ඩක් එහාට තල්ලු වෙන්නේ. ඒ වගේ දෙයක් තමයි මට හිතෙන්නේ මෙතනදී මට තේරෙන විදිහට. හඳ පොඩ්ඩක් ඉන්න මං කතා කරනවා ඇසරයක්. මා හොඳ ගුරුවරයෙක් නොවන බව මට තේරෙන හැමතිස්සේම කියා දෙන විදිහට මෙතෙන්දී වැඩි අවධානය යොමු කරන්නේ අපි මේ ඥාන දර්ශන කියන වචනයට. මොකද මේ ඥාන දර්ශන කියන එක අවසානම පරමාර්ථය හැටියට තමයි පාලි පොතපත් අනුව ධර්මය අනුව විසුද්ධිය අනුව තියෙන්නේ. ඒ ඥාන දර්ශන විසුද්ධිය අන්තිමේටම ලබන තැන. අන්තිමේට කියන්නේ ඒ ඥාන දර්ශන විසුද්ධිය සඳහා උත්සාහවත් වෙලා අවසානයෙන් ඒකෙදී අනුපාදා පරිනිර්වාණයට එනවා. ඒක තමයි අපේ ධර්මයේ අවසානම හරය. අරටුව ඒකයි. දැන් මෙතෙන්දී විශේෂ අවධානය යොමු කෙලේ ওই ඥාන දර්ශන කියන වචනය. ඥාන දර්ශන කියන වචනේ කවුරු හරි මයික්‍රෝෆෝන් එක ඕන් කරගෙන ඉන්නවා ඒක කරුණාකර ඒක යාව ඩ්‍රොප් කරන්න යාව නිරංජන මහත්මිය මේ මයික් එක මියුට් කරගන්න පුළුවන් බව තියෙද වීඩියෝ එක ඔන් වෙලා තියෙන බවයි පේන්නේ නිරංජනී විජේන්ද මහත්මිය මුලින්ම වීඩියෝ එක ඔන් වෙලා තිනවා වීඩියෝ එක ඔෆ් කර ගන්න පුළුවන්ද මයික්‍රෝෆෝන් එක ඔන් එතකොට දැන් මේ අර චූල සාරූප්‍ය සූත්‍රයේ සමාධි සම්පදාවෙන් පස්සේ ඥාන දර්ශනින ඥාන දර්ශනයේ කියන එකෙන් පස්සේ පටන් ඥානෙයි. ඒකයි මෙතන විස්තර කරන්නේ. මේ ඥාන දර්ශනින් කියන එක ඥානවලට නැවිත් අර උතුම් අසුන් වහන්සේලා ලබාගත් තත්වයක් කියන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඥාන කියන සම්මා සමාධිය අර සිද්ධාත් කලන්තය ඇදලා ඉවර වැටිලා ඉන්නකොට එයාට මතක් වුණා අර දඹගහ මුලදී කුංචි කාලේ මං වැඩුවා නේද මේ අවිචක් අවිචාර සමාධියක් කියලා. ඒතොට ඒසු නුකුමග්ග බෝධා මේකම නේද මාර්ගයේ සත්‍ය අවබෝධය කියලා. ඒතොට දැන් මෙතෙන්දී අවධාරණය කරන්න හදන්නේ අද අපි අවධානය යොමු කරන ගන්න හදන්නේ සමාධි සම්පදාව සහ ඥාන දර්ශනය කියන ඒ දිබ්බ චක්කු වගේ තත්ත්වය. දිබ්බ චක්කු කියනකොට ඒතොට ඥාන වලට කලින් ගන්න පුළුවන්. අර ත්‍රිවිද්‍යාවෙනි දිබ්බ චක්කුම නෙවෙයි අර අතීත පෙර විසූ කඳ පිළිල දැනගන්න එක ඊට පස්සේ සත්‍යංගේ උපත මරණයේ සිදුවෙන හැටි ඒකමත් නෙවෙයි. යමක් තියෙන තැන ඒක මං කියන්නේ කැමති නෑ ඒක වෙන ආගම් වලට යන්න හරි වතාව තක්සේරු කරන්න හරි යනවා කිප්පේ නිසා එහෙම නෙවෙයි. ද සමාධි සම්පදාව ඥාන වලට කලින් තියෙන ඥාන දර්ශනය ඥාන වලට කලින් තියෙන. ඒතර වැඩි අවධානය යොමු කරන්න ඕනේ කවුරුන් මේ සමාධි මේ ඥාන දර්ශනය එතකොට ධ්‍යාන වලට වඩා පල්‍යන් නේද කියලා අර අනුපාදා පරිනිර්වාණය සඳහා ඕන වෙන පවිත්‍ර වූ ඥාන දර්ශන විසුද්ධිය කියන වචනෙට ඇඳ ගන්න හදන එකක් තියෙනවා. මම පසුගිය සතියේ මේ සවන් සෙසේ හම්කන් දෙනකොට තමයි ඒක මතුණේ ඇත්තේ මේ ඒ සාකච්ඡාවක. ඒ නිසා දැනගත යුතු දේ නම් සමාධි සම්පදා සහ ඥාන දර්ශනයේ කියන එක ඥාන වලට නැත්නම් අපි හිතමු ඒක හතරේනි පන්තියේ ඉතර දෙයක්. තව ශිෂ්‍යත්වයටත් ඇවිල්ලා නැහැ. සමාධි සම්පදා ඥාන දර්ශන කියන දෙක තුන්වෙනි හතරේනි ග්‍රේඩ් වල තියෙනවා. පහේ නම් හය දක්වා මම තේරුම් ගන්න තරයි අටක් සිදු කරන නෙවෙයි හොඳේ. පළවෙනි ඥාන දෙවෙනි ඥාන තුන්වෙනි ඥාන හතරවෙනි ඥාන සානි අරූපාවච ඥාන කියන ඉතිරය දේවල් කියලා. හැබැයි මේක තේරුම් ගන්න ඊට පස්සේ තේරුම් ගන්න ඕන දේ තමයි අපි ළඟට සමාධි භාවනා සූත්‍රෙන් සාකච්ඡා කරන්න හදන්නේ. ඒක දැනට අපි දැනගන්න ඕනේ ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ තථාගතයන් වහන්සේ කියන අවසානම ඥාන දර්ශනිය. ඒ කියන්නේ ඥාන දර්ශන විසුද්ධිය එක අර ආශ්‍රවක්ෂය කරලා ලබා ගන්න ඥානය. ඒක අනුපාදා පරිනිර්වාණය සඳහා තියෙන්නේ. නිකන් ඥාන දර්ශනය කිව්වොත් එහෙම මෙතෙන්දී ඥාන දර්ශනය කියන්නේ අපුංචි දිබ්බ චක්කු ඥානය ලැබනවා වගේ කතාවක්. හොඳයි සම්මා සම්බුද්ධ සරණයි දැන් ආයෙ සාකච්ඡා කරන්න සමාවෙන්න අර කාටුක බාධා වුණා එයාගේ ඒ ඇත්තට ඒ කල්යාණ මිත්‍රට කතා කරන්න පුළුවන්. අතරුවන් තරණයි සියලු දෙනාටම අවසරයි සත්‍යතුමනි මේ බොහොම දින් මේ මේ මේ සූත්‍රය අද සාකච්ඡා කරන්න ගත්තට මොකද මේ මම ගිය සතියේ සමන් සිස්සදගේ ඔබ තුමා සඳහන් කරපු කිසිම දෙයක් අහන්නම්බුන්නේ නැහැ. ඒත් මේ සූත්‍ර දෙක චූලසාරෝපමයි මහාතරෝපමයි සූත්‍ර දෙක පහුගිය සතිය දෙක ඇතුළත කියෙව්වා. ඊවල මටත් හරියටම මේ කොටස ගැන ඔබතුමාට මතු කරගෙන මේ ගැටලුවක් ආවා. ගැටලුවක් ඇවිල්ලා මම පහුගිය දවස්වල හිතුවා ඇත්තට කාගෙන්ද මේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න අහන්න ඕනේ කියලා. ඉතින් ඔබතුමා ඒකම අරගත් එක ඇත්තටම පුදුම දෙයක්. මම බොහොම පිං එකට මේ මටත් ආපු මේ ගැටලුව තමයි මේ දැන් මෙතන ත්‍රිපිටකේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාර්ගයේ පුජාස්තුතින් මේක සිංහල පැත්තේ මෙතන ඥාන දර්ශනය කියන දන වරහන් ඇතුලේ තියෙනවා මේ දිව්‍ය චක්ෂු ඥානය කියලා මතාලා. එතකොට එනකොට දැන් අර අපි කියනකොට අනිත් වෙන සූත්‍ර කියනකොට දැන් වල ගොඩාක් තැන්වලදී හම්බෙන්නේ හතරවෙනි ධානයෙන් පස්සේ තමයි ඔය මේ චතුපඥා මේ පාත්‍ඥානය ආස්වක්ෂය ඥානය චතුපපාත්‍යානෙ පරිචිත්ත විඥාන ඥානයට යොමු වෙලා ඊට පස්සේ ආස්වක්ෂය ඥානයට යොමු වෙලා මේ නිවන් ලබනවා කියලා දීර්ඝව විස්තර වෙන තැන්වල තියෙනවා. ඉතින් මෙතෙන්දී ඒක වෙනස් කියලා මට ඒ වෙලාවේ හිතුණා. ඒක ගැන පැහැදිලි කරන්න කාගෙන් හරි අහන්න ඕන කියලා හිතුණා. ඒතොර මෙතන යෙපිච්චට මම දන්නේ අර නිරංජන් මහත්මිය තාම මයිකේ කොන්නෙලා මේ එතකොට මෙතන මේ ඥාන දර්ශනය කියලා මෙතෙන්දී අදහස් වෙන්නේ මොකද්ද කියලා එතකොට එහෙම වුණොත් හිතා ගන්න බැරි වෙනවා. මොකද අනිත් සූත්‍රත් ගැලපෙන ඔබතුමා දැන් මේ පැහැදිලි කර විදිහටම මේ අර ඥාන දර්ශන විසුද්ධිය එන්නේ ඥානවලින් පස්සේ අවස්ථාවකදී නම් මෙතන මේ කියන්නේ මොකද්ද කියන එක මොන වගේ ඥාන දර්ශනයක්ද කියන එක පැහැදිලි නැති ගතියක් තියෙනවා මේ සත්‍ය දෘෂ්ටුමනි. ඒක තව පොඩ්ඩක් මොකද්ද කියලා ඔබතුමාගේ අදහස් තියෙනවද ඒක මොකද්ද කියලා මෙතන කියන්නේ? හොඳයි සරෝජ් සම්මය හසංග මහත්මයා සත්‍යත්වමේ හසංග මහත්මයා අහපු කොටසත් සමගම තේරුණා. දැන් අපි ඥාන දර්ශන විසුද්ධිය කියන එක කොහොමද ගලපන්නේ කියලා මේ නිවන් දැකීමේ අවස්ථා හතරටත්, ඒ කියන්නේ සෝතාපන්න අවස්ථාවත් සකදාගාමි අනාගාමි අරහත් කියන අවස්ථාවටත් කොහොමද පොඩ්ඩක් ගලපන්නේ කියන එකත් පැහැදිලි වුණා නම් හොඳයි. හොඳයි. දැන් එතකොට මා කැමති අපි එකට ගලප ගන්නවා. හැබැයි දැන් ඔන්න හොඳම වෙලාව මගේ තව සූත්‍රයක් අපි සාකච්ඡා කරනවා කියලා ওই ප්‍රශ්නෙට උත්තර දෙනවා. අංගුත්තර නිකායේ හතරවෙනි නිපාතයේ චතුක නිපාතයේ රෝහිතස්ස වාක්‍යයේ තියෙන සමාධි භාවනා සූත්‍ර පළවෙනි සූත්‍රෙම මේක ඉගෙන ගන්නට මොනදේ මොකද මෙතන වරද්දා ගන්න බව පේනවා. බොහෝ කල්යාණ මිත්‍ර මිතුරියන් මේ අපගෙන මේ සාකච්ඡාවේදී මෙන්න නෙවෙයි තවත් බොහෝ තැන්වල දැහෙන නිසා ප්‍රශ්න අහන නිසා. ඊතුර ඥාන දර්ශන විසුද්ධියයි ඥාන දර්ශන විසුද්ධි කියන එකයි මේ සමාධි සම්පදාසා ඥාන දර්ශන කියන එකයි සම්පූර්ණයෙන් තේරුම් බේරුම් කළා මෙහාට දාගන්න. මම යලි කියනම් අව탁සිරසා අදහන්නේ මේ සමාධි සම්පදා සහ ඥාන දර්ශන කියන එක හතරෙනි පන්ති. එතකොට ඥාන දර්ශන විසුද්ධි අවසානමේ ඒක එහෙම තියාගන්න ඕන මතක. සමාධි භාවනා සූත්‍රයේ තියෙන චතස්සෝ ඉමා භික්ඛවේ සමාධි භාවනා. ඉතින් වචනේ දැන් දැනගෙන තියෙන්න ඕන. මොකද මේ අප අතින් භාවිතත් වෙන දේවල්. සුතමේ ඥානිතරනේ මේ අපි කරන જાති දැන්. සත්‍ය අවබෝධය සඳහා යන ගමන් මාර්ගයේ ඉදී දැන් අර ඔබතුමා කිව්ව දැන් යන්ත මහත්මයා කියන දේ කොහොමද මේකට ගලපගන්නේ කියලා. ඒ ඥාන දර්ශනේ විසුද්ධ වෙන හැටි වෙන විද්‍යා ඥාන දර්ශනේ වෙන එකක්. සමාධි භාවනා. ඒතර සමාධිය වැඩෙන ක්‍රම හතරක් තියෙනවා. ඒ සමාධි භාවනා හතරක් තියෙනවා. කතමා චතස්සු. මොකද්ද මේ හතර? මං හඳු ගුරු අද පන්ති ගුරුවරේ කැටිද පමණයි. අදෙන් පස්සේ ගුරු තත්ත්වයන් කරගන්න ඕනේ මේ පැයින් පස්සේ. චතස්සු ඉමා භික්ඛවේ සමාධි භාවනා කතමා චතස්සු. මොකද්ද මේ හතර? ඔන්න පළවෙනි එක ධ්‍යානගෙන ඉන්නේ. අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා. ආ භික්ෂුවරුනි මේ සමාධි භාවනාවක් තියෙනවා භාවිතා බහුලී කත කරාම ditta dhamma sukha viharaya samvatta. ඒ තමයි පළවෙනි එක. ditta dhamma sukha viharane සඳහා හේතු භූත වෙන දෙයක් තියෙනවා. දෙවෙනි එක ඔය දැන් අප කතා කළ දේ තමයි දෙවෙනි එකට. අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දර්ශන පටිලාභාය සම්මත්තති. ඥාන දර්ශනේ ලබන්නට අර මයික්‍රොෆෝනේ කරුණාකර ඔෆ් ඒ අයින් කරන්න මේ සාකච්ඡාවෙන්. සමාධි භාවනා බහුලී කතා ඥාන දර්ශන පටිලාභාය සම්මත්තති. ඥාන දර්ශන පටිලාභය සඳහා හේතු වෙනවා. එක සමාධි භාවනාව. ඒක තමයි දෙවෙනි එක. ඔන්න අපි හැමතිස්සෙම කතා කරන්නේ. ඔන්න අභිමානයක් Tamanට ඇති කරගන්න ඕන දේ ඒකේ කරනවා නම්. අත්තිබික්කේ සමාධි භාවනා භාවිතා බහුලී කතා. සත්‍යටි සම්ප්‍රඥාය සංගතයි. සමාධි භාවනාවක් තියලා භාවිත බහුලීකත කරාම සති සම්පජඤ්ඤේ සඳහා හේතු වෙනවා. ඒක හොඳම දෙයක්. මොකද අපි හැමතිස්සෙම කතා කරනවා මූල කර්මස්ථානේ තියාගෙන අනිත් වෙලාවල් වලට ඉරියාපත මානසිකාරින් ඉන්න කියලා. ඒ ඉරියාපත මානසිකාරින් ඉඳලා සති සම්පජඤ්ඤේ වෙනකොට මෙන්න මේකට ගාව ගන්න පුළුවන් තැන උතින්දි. තව ඩිංගක් එහාට ගියාම තුන්වෙනි එක වැදගත් අප භවනා කර නැත්තම්. හතරවෙනි එක අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංගත. ආශ්‍රවක්ෂය සඳහා හේතු වෙන සමාධි භාවනාවක් තියෙනවා. ඒක භාවිත බහුලී කතා කරාම ඉරුවෙන අරත්තේ. එතකොට පළවෙනි එක තමයි සමාධි භාවනාව ditta ධම්ම සුඛ විහාරා. ඒක අපි දන්නවා. දෙවෙනි එක ඥාන දර්ශන පරිලාභය සඳහා හේතුන සමාධි භාවනාව. තුන්වෙනි එක වැඩිපුර අහල නැති එකක්. නමුත් අපි කතා කරන වචනේ නොදැන ගත්තට අපි ඒක ගැන කතා කරනවා. අත්තිබික්කවේ සමාධි භාවනා සති සම්පජඤ්ඤයි. සති සම්පජඤ්ඤය සඳහා තියෙන එක. අන්තිම එක අප දන්නවා සමාධි භාවනාව ආශ්‍රවක්ෂය සඳහා. ඔන්න දැන් එතකොට ditta ධම්ම සුඛ විහරණය සඳහා වෙන සමාධි භාවනාව අප කවුරුත් දන්නවා. මොකද ඒ සමාධිය වඩහ ගත්තහම විතක්ක විචාර සහගතව මේ ඥානි කියන්නේ සමාධි සම්පදාය එකක් විතරයි. ඥානි කියනකොට නිදා ගැනීමක් නෙවෙයි. ඒක අපි දන්නවා. මනස අර කාමච්ඡන්ද ව්‍යාපාද වගේ දේවල් එක්ක පුරබදන්නේ නැතු හුදු සම්මා සංකල්ප සහිතව යන ගමනක්. පිටක්ක ਵਿਚාර තියනවා ඒක. දැන් මේ කියනකොට ඒ Tamange කරන මාර්ගයට එන්න ඕන. මූල කර්මස්ථානේ. එතකොට ඒක නිසා අපි ඒක දැන් කතා කරන්නේ නැහැ. මොකද අපි දන්නවා කියලා අපි හිතාගමු දැනට. මොන දෙවෙනි එක තමයි වැදගත්. කතමාච බික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දර්ශන පටිලාභයි. මේ ඥාන දර්ශනේ ලබා ගන්නට හේතු වෙන පටිලාභය සංවත්ති. ඒකට හේතු බුහුත වෙන පදනම්බන සමාධි භාවනාව කුමක්ද? ඉතින්දි කරන්නේ ඉද බික්කවේ බික්කු ආලෝක සංඥම් මනසිකරු. මේ ආලෝක සඤ්ඤාව මතක් කරගන්න. ඔය ආලෝක සඤ්ඤාවයි දැන් හොඳට අපි හිතර ගත්තොත් අපි දැන් අපිට පුළුවන් නම් සතිමත්ව තමන්ගේ අපි හිතමු සිරිමා බෝධිය නැත්තම් බුද්ධ ගයාවගෙන සම්පූර්ණයෙන් ඒවා මේ නොහිතා එක හිතා ගන්න ඒක පින්තූරයක් පොළුවට එනවා නම් එතන තියෙන ආලෝක සඤ්ඤාවත් එක්ක කියන්නේ මහානාය වෙන්න පුළුවන්. නමුත් මම අන්ධකාරයේ නොහිඳ මගේ ආලෝක සංඥාවක් මා තුළ ඇති කරගෙන මම තේරුම් ගන්න විතරයි කියන්නේ අර සම්පූර්ණ බුද්ධ ගයාවේ පරි පින්තූරයක් ගන්න පුළුවන්. ඒක එනවා මනසට. ඒක දැන් හෙලන් කලර් වගේ අය කරලා තියෙන්නේ ඒ විදිහට. මම ඒක ආබාල කතාවක් කිව්වේ. මං කියන්නේ මේක මනසට සම්පූර්ණ මානසික ෆොටෝ එකක් ගන්න පුළුවන් එතන ඉඳන්. එතනින් තමයි ඒ දිබ්බ චක්කු බවට පත් වෙන්නේ. ඒ දිබ්බ චක්කු කිව්වහම අර ත්‍රිවිද්‍යාවේ දිබ්බ චක්කු නෙවෙයි. එතන තියෙන දේ දැක්කිට පුළුවන් මේ දැන් සිද්ධ වෙන දේ. ඒක සමාධි සම්පදාවේ අර ඒක පොඩිම දෙයක්. ඥාන වලටත් ඇවිල්ලා නැහැ තාම. ඒක දිබ්බ චක්කු කිව්වහම ඒක සැර වැඩි වචනයක් වෙන. දිබ්බ චක්කු කියන්නේ දැන් තියෙන තන ඇහැ කරකවල බලන විතරක් නෙවෙයි. ඇහැට පේන්නේ නැති දේ බලන්න පුළුවන් තත්වයකට එන්න පුළුවන්. අපි හිතුව අම්මා මේ වෙලාවට මොනවද අම්මත් එක්ක සම්බන්ධ නම් අම්මා කරන්නදී තමන්ට හිතට දැනෙන දැක ගන්න පුළුවන්. මම උදාහරණ පමණයි කියන්නේ ඒවා මේ මේ මේ ගැන අපි සාකච්ඡා නොකළ යුතු දේවල් මොකද ඒවට කාට පාර භෞතික නැත් අති භෞතික දේවල් බවට පත් වෙන නිසා. නමුත් ඒ මේ ඥාන දර්ශනය කියනකොට ආලෝක සංඥාව කියලා කිව්වේ ආලෝක සංඥාව මනසට දාගෙන දිවා සංඥා අදිත්තා දිවා කියන තවල් කියන සංඥාව අදිෂ්ඨානය කරගන්නවා මේ තියෙන තත්ත්වය ගැන අවබෝධයක් ඇති කරගන්න. ඒතු යතා දිවා තතරත්ින් යතරත්ින් තතා දිවා දවල්ටත් රැටත් මේ විදිහටම ඒතෝට ආලෝකයක් තුල තමයි මෙයා යන්නේ. ඕක අලුත්ම මේ ඉන්දියාවේ තියෙන මේ නික්ලේශ යුත්තමෙන් භාවිතා කරන පිටිපන්දම නැත්තම් පහනක් අරගෙන අර අපි ආලෝක කසිනේ වගේ ඊට වඩා ඩිංගක් වෙනස් විදියට කරලා ඒකෙන් ප්‍රතිඵල ගත්ත ඇත්තෝ ඉන්නවා. ඒ කියන්නේ බොරුවට නෙවෙයි අර්ථාර්ථ බොරු කරන්න මේක හරි කියන්න නෙවෙයි නමුත් ඒකෙන් ප්‍රතිඵල ගත්ත ඇත්තෝ ඉන්නවා. ඒතර මේක මම තාම කියන්නේ මේක හතරවෙනි පන්තියේ දෙයක් හැටියට. ඒ කියන්නේ අවතක්සේ රුට් නෙවෙයි කියන්නේ අපිට ඉගෙන ගන්න විතරයි කියන්නේ. කාටවත් අවතක්සේ රු කරන්න හොඳ නෑ අපි. ඉති විවතේන චේතස විවත චේත කියන්නේ එළියට කැරකෙන සිටි නැත්නම් විවෘත වෙන සිටි. දැන් සිට මන් ළඟම තියාගෙන නැහැ. එහෙම නැති සිටකින් අපරියෝනත්තේන සීමා කරලත් නැහැ. වැට කඩුළු බැඳලා නැහැ දැන් මේකට. මං ඉන්නේ කාමරේ වෙන්න පුළුවන්. මං ඉන්නේ බුදු කාමරේ වාඩිවිලා ඉන්න පුළුවන්. නමුත් මං මේ දැන් මගේ මනස කියන එක තියෙන බුදු කාමරේ නෙවෙයි. සප්පභාසං චිත්තං භාවේ. සප්පභාස කියන්නේ ආලෝකවත් ප්‍රභාස්වර සිතක්. ඒ කියන්නේ එයාට සිටිවිල්ලක් යමක් ගැන හිතනවා නම් හිතන්නේ ආලෝකවත් වේදන. දැන් මොනවාද උද්දච්චත් කියනකොට එහෙම වෙන්නේ. මොනවා කල්පනා කරනවද දන්නේ. සත්මදී ඉනවා ෆුඩ් සෙට් එකක් ගැන මතක් වෙයි. දත්මදිනෝ ඉස්කෝල ගැන මතක් වෙයි. අන්න ඒ වගේ දේවල් නෙවෙයි මෙතන වෙන්නේ. එයා ඇත්තට ඉන්නවා මොකද මේ සමාජි සම්පදාවක් එයාට තියෙන්නේ. විශේෂිත විසිරිලා නැහැ. ආලෝකවත් තියලා එයාට අවශ්‍ය සංඥාව අවහම මේකට ආලෝකවත්ම බලන්න පුළුවන්. එතකොට සප්පබාත චිත්ත භාවනා කරන එක තමයි මේ මේ සමාධි සම්පදාවේ තියෙන ඥාන දර්ශන පටලාභයේ සඳහා තියෙන සමාධි භාවනා. අයම් භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා ඥාන දර්ශන පටිලාභාය සම්මත්. අර සප්පබාස චිත්තය වැඩි දියුණු කරාම ආලෝකවත් ඒක අර දිබ්බ චක්කු කියන මූලික අවස්ථාවේ පවතින දිබ්බ චක්කු ඥාන දර්ශන ප්‍රතිලාභ සඳහා පවතින. දැන් ඒකට උන්න අර කලින් අහපු ප්‍රශ්නෙට පිළිතුර. ආලෝක සංඥාව ඒක දැන් ප්‍රගුණ කරන කෙනකින් ඊට පස්සේ අහලා දැනගන්න ඕන. ආලෝක සංඥාව ආලෝක කාසනේ කොහොමද වඩන්නේ? දැන් විසිටි මග්ග වගේ පොතක තියෙනවා. මේක උංගා ප්‍රගුණ කරන දෙන්නේ විතර ඉන්නවා ලංකාවේ තියෙන බිග්. දැන් යා භික්ෂුවක් නේ නෝතා මේක කරන අය. ඉතින් කොහෙල බලන්නේ වගේ කෙනකින් අහලා කොහොමද ඒක කෙරෙන්නේ කියලා. හතරවෙනි තුන්වෙනි එක ඔන්න හොඳ දෙයක්. මොකද අප භාවනා කරනකොට සති සම්පජඤ්ඤේ දිනු වෙන කරගන්නම වෙනවා නැත්තම් මේක කුෂන් එකටයි පුටුවටයි බුදු කාමරයටයි විතරක් සීමා වෙන නිසා. කතමාච භික්ඛවේ සමාධි භාවනා භාවිකා බහුලීකත සති සම්පජඤ්ඤාය සම්මත්තති. සති සම්පජඤ්ඤේ සඳහා සත්‍ය සහ නුවණ දිනු කිරීම සඳහා හේතුයි. ඉද භික්ඛවේ භික්ඛුනු විදිතා වේදනා උපජ්ජා වින්දනය මතුවේගෙන එනකොට යාට දැනගෙනමයි ඒක මතුවෙන්නේ. දැනි දැනීමයි ඒකේ. සමහර නොදෙන ගියත් කමන්නේ. නමුත් අර අපි කියන්නේ සිතිවිලි බලනවා කියලා සමහර අය කියන්නේ. මේ පොතේ පතේ කතන්දරෙන් කියනව නෙමෙයි අනුන්ගෙන් උපුටලා දක්වන අය නෙමෙයි දැන් සමහර භාවනා කරන ඇත්ත කියන මම සිටිවිලි ගැන මන් ටිකක් බලන් ඉන්නවා කියන ඒ අවංකව කියන එක විදිතා සංඥා උපට්ඨහන්ති ඒතුළු විදිතා වේදනා උපජ්ජන්ති දැන් වින්දනය මතු වේනෙනකොට යා දන්නවා ඒක හේතුඵල සම්සන්තතියම විදිතා උපට්ඨහන්ති ඒක මතුවලා පේනවා එයාගේ අවධානයේ අරගෙන තියෙනවා ඒ කියන්නේ මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු තියෙනවා කියන මතක් වෙන්න ඕනේ ඒවා ගැන නෙවෙයි අපි අද කතා කරන්නේ මේක මතු පිටින් යන මේ සුතමේ ඥානයක් විදිතා අබ්බත්තං ගච්ඡන්ති ඒ වින්දන අතුරුදහන් වෙලා යනවා තමන්ට දැනගෙන විදිතා අසඤ්ඤා ඊට පස්සේ විත්තා විතක්ක උපජ්ජන්ති උපට්ඨහන්ති අබ්බත්තං ගච්ඡන්ති සඤ්ඤාවලු සඤ්ඤා කියන මතක් වෙන මතක් වෙන කියලා විපස්සනාවේදී මුල් හරියේදී කතා කරන්නේ ඒවා මොනවා හරි මතක් වෙනකොට මතක් වෙන ඒක අතුරුදහන් වෙලා යනවා ඊට පස්සේ විතක්ක හිතවිලි හිතන જાති මට මේ විදියක් හිතෙනවා හිතෙන්ද පටන් ගත්තා ඔන්න දැන් තාම හිතෙනවා කොන්න එක අතුරුදහන් වෙලා ගියා ආලෝක සංඥාවත් ඔයාලිට ටිකක් තියෙනවා මහලාට විදිතා බත්තං ගච්ඡanti අයම් භික්ඛවේ සමාධි භාවනා භික්ෂුරින් මෙන්න මේ සමාධි භාවනාව භාවිතා බහුලීකතා වැඩිදියුණු කරහම් අපුරුදු කරහම සති සම්පජඤ්ඤාය සංවත්ති හැම තිස්සෙම සිහිය කියන එක දියුණු කරගන්න උදව් වෙනවා අනාරයයි ඉරියාපත මානසිකාරිත සමානයි ඒකට කිට්ටු කරලා ඒකත් එක්ක කරටත් දාගෙන අඬු වුණ දෙයක් මේක යුගනද්දව ඉරියාපත සා සිතිවිලි එනේ වින්දන එනේ මතක් වෙන දාන්නේ මේ මනසේ ඇතුලේ පටුන මනසේ පටුන බලනවා මනස මොනවද කරන්නේ මනසේ වැඩපිළිවෙල හොයලා බලනවා මනස මං හොයලා බලනවා නේ ඒක පිටිනකොට දන්නවා එනකොට දන්නවා අර මූල කර්මස්ථානයේ හැමම තියෙනවා වෙන වෙලාවට කරන්න නැත්නම් ඒකත් කරනවා නමුත් ඒක කරනකොට මේ වෙනවා නම් සති සම්පජඤ්ඤයෙන් මේක දකින්නවා අර අතපය පුළුවන දකින්නවා වගේ චිත්ත ඇකිලෙන හැටි හිත දිගාරින හැටි විතක් ඇකිලෙන හැටි දිගාරින්දි බලන්නේ ඒක තුන්වෙනි සමාධි භාවනාව ඒකට ඒකටත් බුදුහාඳු කියන නමක් තමයි සමාධි භාවනා ඥාන නෙවෙයි තොට දැන් තාම ඥාන කියන්නේ අර කලින්ම කිව්ව සමාධි භාවනාව ditth dhamma sukha vihare ඔන්න අර ශාන්ත මහත්මහ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට මේ හතරවෙනි එක ගැන කතා කරමු කතම් මාති භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත් භික්ෂුවනි බොහෝ පුරුදු පුහුණු කරපුවාම සමා භාවිතා බහුලීකත් කරාම සමාධි භාවනාවක් තියෙනවා ආශ්‍රවක්ෂේ සඳහා උදව් වෙනවා ආශ්‍රවක්ෂේ සඳහා ඉදබික්කවේ බික්කු පංචසු උපාදානක්ඛන්දේසු උද්‍යබ්බයනු පස්සේ විහෙරති දැන් අපි දන්නවනේ පංච උපාදානක්ඛන්ද කියලා ඒ කියන්නේ මම කියන එකනාගේ කැලි පහ මම කියන එකන හැදිච්ච කැලි පහ ඒ පංච උපාදානස්කන්ධේ කැලි පහ තියෙනවා ඉතින්නේ ඒක අරගෙන දැන් කියන්නත් මම ලෑස්ති මේක මේ මෙහා තමයි මේ ආවලා මේ තමයි මේ මේ රූපය මේ හැම මේ කොණ්ඩේ මේ ටික තමයි සත්‍යයි මේ වින්දන ඉන්නේ එයාට මෙන්න මෙයා හිතුවේ මෙන්න මේ කියන දැන් කියලා අර එයා ඇතුළට දැන් අර පහම කාලහමාරයි. මේ මගිලා අච්චුට මම මේ ටික දාගත්ත මේක මගේ කියලා. ඒ වගේ. ඉතින් තම සමගිල් තාච්චු පුරවගෙන තියෙන මේ හැම දෙයක්ම අරගෙන ඉන්න විදිහ තමයි මේක වෙන්නේ. ඉතින් මේ උපාදාන ඛණ්ඩ පහ ගැන එතකොට. පංචසු උපාදාන ඛණ්ඩේසු මම මගේ කියලා මම ලං කරගත්ත, ගාවගත්ත, සීල් පියාගත්ත මේ රූප උපාදාන ඛණ්ඩ වේදන උපාදාන ඛණ්ඩ සංඥා උපාදාන ඛණ්ඩ සංඛාර උපාදාන ඛණ්ඩ විඥාන උපාදාන කන්ති කියන පහ ගැන උද්‍යාබ්බය වශයෙන් බලන ඉපදෙන විදිය දකින්න නැති වෙන විදිය දකින්න ඉති රූපම් මෙන්න මේක නේද මේ රූපත්වය කියන්නේ මෙන්න මේකට නේද මේ සත්‍ය කියලා කියන්න හදන්නේ උනේ තමන්ගේ ධමදාලම කියන්න මෙන්න මේක නේද ඒක මතුවල හැන්නේ නැහැ සමුදයක් වෙන මේ උපාදාන කන්නේ මතුවල එනකොට මම දකින්න මේ එන්නේ මතුවල අවිජ්ජා තණ්හාව තියෙන පසු මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඉති රූපසත්ංගම අර මරණේ උපත වගේ දෙකේ මව් කුසින් එලිට ආපු ඒ කතාවම නෙවෙයි දැන් මෙතන. මේ පාදාන කන්ද වෙන්නේ. අර අභිසන්දන අභිවදන අජ්ජෝසාන මතක තියාගන්න ඕන. යවෝමද ඒ වගේන් තමයි ලං වෙන්නේ. නැත්තම් යා ඔහෙ තියෙන જાටි. ඉති රූපසත්ංග ඉති වේදන මේක නේද වින්දනී කියලා. මෙන්න මේකට වින්දනී. ඔන්න වින්දනයක් කියනවා. මෙන්න වින්දනේ මේ විදිහට මතුවලා ඇවිල්ලා තියෙනවා මෙන්න මේක නේද වින්දනේ කියන්නේ මෙන්න මෙහෙම නේද ඒක ආවේ මෙන්න මෙහෙම නේද අතුත්තාම ඕනේ මේක කියලා කිල්ලකොට පුටුවක ගෑවිලා තියෙනකොට නැත්තම් රිදිලි කියන જાති එනකොට ඇතිලිනකොට සැප්ප එනකොට බත් පාන් කනකොට ඒ වටේ නිරාගා ගන්නකොට ඇතිලි පිරෙනකොට මේස් දෙක දානකොට ඒ වගේ જાත් නාන සමර කරලා ඉක ඉන්නකොට සබන් ගන්නකොට සේව් කරනකොට ඒ හැම වෙලාවටම මික දැනෙනවා මට බින්දනයක් හැටියට ඒවා ඊට පස්සේ සංඥා මතක් වෙන જાත් අර දැන් අර කලින් එකේදී සංඥා සමාධි සති සම්පජාණයෙන් බැලුවා දැන් මෙතෙන්දී එන්නේ සංඥාවේ උපතක් තියෙනවා හේතු ගොඩක් නිසා මතුවලා එන දෙයක් හැටියට ඒකේ තමන්ට තේරෙනවා දැන් කොහොම අතුරු දහන් වෙල යනවා කියලා. ඒක අර අනිච්ච දුක්ඛ සහ අනිච්ච දුක්ඛ විසින් බලන්නේ. උදේවාය වශයෙන් බලන්නේ. ඒතර අනත් ඉබේම වෙන අනත් කියන්නේ අයිතිකාරයක් නැහැ හේතු බලන්නේ හේතු නිසා හටගත්තා කියන්නේ. සංඛාරා ඉති සංඛාරාණං සමුදු සංඛාර කියන ඒවා සංඛාර ගොඩක් තියෙනවනේ ඒක ආ පතන් ගත්ත හැටි මතුවේ නැහැටි අර සති සම්පජඤ්ඤේදී තිබිච්ච විද්‍යා විතක්ක උපජ්ජන්ති වගේ જાති දුන්න ඊට වඩා වෙනස් විදියට මේ තවත් ගැඹුරට කියලා බලනවා සංඛාර පතන් ගන්නවා අතුරුදහන් වෙනවා පේන්න පේනවා මෙන්න මෙතන සංඛාර කියන්නේ ඒ සංඛා අරයක් කියන්නේ මේ සංඥාවට එක එක්කෙනා දක්වන ප්‍රතිචාර අනුව මතුවෙන જાති. එකම දෙයක් දිහා බල වෙන වෙන සිතුවිලිෙන් ඒකයි. ආකෘති ඇති වෙන්නේ මේ මනසේ. ආකල්ප ඇති වෙන්නේ මේ. ඊට පස්සේ විඥාන ඇති. මේ සමන්ත දැනෙන බවක් තියෙනවා. ඒ අවධානයත් එක්කින් නකොටයි ඒක දැනෙන්නේ. ඒ ඥානත්වය ඥාන කියනකොට දැනීම ඥානත්වය කියලා මම මේ කියන්නේ විඥානත්වය. වි කියන කයින් කරලා කිවි ඥාන කියනකොට අවසාන ඥාන කිය පඤ්ඤා දා ගන්න ඉබේ. ඒ දැනෙන බව සවිඥානක බව කොග්නයිසින් පවර් එකක් තියෙන ඒ බව මතුවේ නැහැ කියලා. ඒක තියෙනවා පේනවා එක සුදාන් වෙන පේනවා ඒ බලන අනුව තමයි මේ බලන එක අනුව තමයි අර ඥාන දර්ශන විසුද්ධිය කියන එකෙන් තමන් තේකේ જાති එන්න විදිය තේරෙන්නේ දුක තේරින් යන තරමට අරකින් අයින් වෙන නිබ්බිදාව පහළ වෙන තරමට මේකෙන් අයින් වෙන්න උත්සාහ කරන අපි අද ඒවනේ මේ කතා කරන්නේ අපි වෙන රසල ආයත් කතා කරමු මේවා මං කිචින් කියේවි ආයත් මාත්‍යම්දි ධම්මසන්නත කරුණාවෙන් ධම්මේ කියලා දෙන්නත් ඇට බුදු සරණයි ඒතොට තම සමාධි භාවනා හතරක් මේ වචනේ මතක තියාගන්න සමාධි භාවනා කියලා කිව්වා ඒකේ වර්ග තියෙනවා. අපි දැන් හුඟක් වෙලා තන්නේ සමාධි භාවනා කියනකොට චතුරාර්ය ධ්‍යානෙට විතරයි කියලා. මේ ධ්‍යාන හතරට විතරයි කියලා. ඒක වෙනම එකක්. ඥාන දර්ශනය සඳහා ඥාන දර්ශන කියනකොට උත්තරීතර විසුද්ධිය නෙවෙයි. අර සාමාන්‍ය අතරිපන්ති මම හතරිපන්ති කියල කියනවටක් සිදු සඳහා නෙවෙයි දැනගන්න තරයි. හතරින් පන්තියේදී ලබන ත්‍රිපිටක සඳහා උදව් වෙන සමාධි සම්පදාවක් තියෙනවා. විශේෂයෙන් අපි දැනගත යුතුයි අපේ අතින් කියනවා එක මේ සති සම්පජාඤ්ඤයේ දිනුවෙන්ට උදව් වෙන සමාධි භාවනාවක් තියෙනවා. ඉලියාපත මන භාවනාත් එක්ක අත්වල බැඳගෙන යුගනත් දව කරට දාගෙන යන එකට මම මේ වචන කිව්ව හොඳ නැතත් ඒකත් එක්ක සම්බන්ධ එකක් තියෙනවා. ඊට පස්සේ අනිච්ච දුක්ඛ අනාත්ත දකින්න එකක්, නාම රූප වල වෙනස දකින්න එකක්. ඒකේ ක්‍රියා ශුන්‍යතාවට ගා කිට් වෙන තින් ඒ දක්න ශුන්‍යතාවය තම සෝතාපන්න වීම, සකදාගාමී වීම, අනාගාමී වීම, අරහත්ත්වයට වීම. මුල් ගෝසුම පුද්ගල භාවය අතුරුදහන් වෙනවා නම්, දියකල අරිනවා නම්, ඉතින් පස්සේ සෝතාපන්නම තමයි. ඉතින්නේ මේ මාර්ගයට බැටිලා ආපහු කරකිල්ලක් නෑ යක්. ඒකයි කියන්නේ. අවිනිපාත ධම්ම ආපහු යන්නත් තේ සංඝහා මේ ධර්ම මාර්ග උපකාරය කියලා අපි ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුද්ධ සරණයි අපට මාත කියන්නේ. සම්මා සම්බුද්ධ සරණයි සතිස්මනි අප්‍රමාණසින් මම දැන් අපිට ගොඩාක් කරන නිරවුල් කර ගැනීමට ලොකු ආධාරයක් වුණා. හොඳයි ගෞරවයෙන් මම කල්‍යාණ මිත්‍රයන්ට යොමු වෙන්නම් එකතු වෙන්න සාකච්ඡාවට විශේෂයෙන් හසංග මහත්මයා ඔබතුමාට අවස්ථාව තියෙනවා ඒක පිළිබඳව කතා කරන්න පෙරවන් සර්ම සතිතුමනේ දෙතරම් මේ සමාධි භාවනා සූත්‍රයේ මේ විස්තර වෙන විදිහ දැන් මේකේ දැන් මේ හතරක් විස්තර කරනවානේ එතකොට ඒකේ අර පළවෙනි එක විතරක් අවධානය යොමු කළා කවුරු හරි එක මේ වැඩන උත්සාහ කරනවා ඒක විතර වෙන්නේ නැති නේ හැම වෙලම නැත්තේ දැන් එහෙම නැතුව දැන් මේ හතරවෙනි විදියට විස්තරවල විදියට කරොත් ඒකත් එක්කම අර මුල තුනම වැඩෙනවා ඇති නේද කියලා වගේ හිතුණා. එහෙම තේරුම් ගත්තොත් ඒක හරිද පදින්තම දැන් හිතෙන්දි මා හිතන්නේ දැන් අපි හිතමුද මේ තථාගත ධර්මයේ නැති කාලෙක කියලා. දැන් අපිව දන්නවනේ දැන් අපි දැනගෙන වැඩුවොත් කණිත්තේවත් එන්න පටන් ගන්නෙ. දැන් මේ උදේවය දකින්න සමාධිය හරි දැන් පළවෙනි දෙවෙනි තුන් ඒ ඥාන ඔය දැන් ආලාර කාලම් වගේ උත්තම ගුරුවරුන්ටවත් තිබුණේ නැහැ කියලා තමයි මම දැන් මේ තැනකට මගේ පෞද්ගලිකව සිටවිල්ලක් මේ. මොකද ඒක සිද්ධුවත් අර පරම අසීරු කාර්යය කරන වෙලාවේදී කලන්ති දාලා හැටෙනකොට තමයි අත මතක් වෙලා ආවේ. එතකොට අර අනිත් අර අරූපවච ඥාන දක්වයින් යන්නේ අපි ඥාන කියගන්නේ ඒවට ඒ අපිනේ කියන්නේ තේරවාද බෞද්ධ සමයට ඥාන කියලා කියන්නේ. ඒ අරූපවචර ආතන දක්වා යන්නට ඔය ආලෝකවත් කසිනියත් එක්ක යන සමාධිය උදව් වෙනවා. ඥාන සම්මා සමාධි කිව්වොත් ඒක. ඥානවල තියෙන සම්මා සමාධිය සහ අර කාම ව්‍යාපාද ජීනමුද උත්තච්ච කුච්ච විචිකිච්ඡා වලින් අයින් වෙලා මනස තීක්ෂණ වැඩ කරන විදිහක් වෙනවා. මනස තීක්ෂණ වැඩ කරන විදිහක් තියෙනවා. ඒ නිසා මේ දැන් අවිත්තක් අවිචාරමත් එකත් එක්ක ඒව අපි ගාගෙනගෙන තියෙනවා. මම දැන් අපි අහපු ප්‍රශ්න දෙකිටුවත් එහෙම දැන් බුදුවරුන නැති කාලෙක මේ ධර්මයේ නැති කාලෙක නම් ওই දෙවෙනි එකෙන් තමයි වැඩ කෙරෙන්නේ කියලා හිතෙන්නේ. දෙවෙනි එක තමයි හුඟක් වෙලාට මනස්වල වැඩ කරන්නේ. බුදුරුවන්ගේ පණිවිඩය හැමතැනම ගිහිල්ලා තියෙන දැන හෝ නොදැන බොහෝ තැන්වලට, ඒ කියන්නේ හොයනත්තම් කරලා සඳහා ශුන්‍යතාව වගේ දේවල්, අනත්ත වගේ දේවල්, ඒ කියන්නේ ඒවා මනුෂ්‍ය මනස අහවල් මගේ මනස නෙවෙයි, මේ කවුද අම්ම තාත්තක දෙන්නේ එකතු වෙලා හදපු රූපයත් එක්ක, ඒ සංස්කෘතියත් එක්ක, ඒ ගමෙන්, ඒ පන්සලෙන්, ඒ දහම් පාසලෙන්, ඒ ස්කූලෙන්, ඒ පාදීන් අම්මලහන දැන් තියෙන්නේ. ඒ මනස නෙවෙයි, එහෙම නැත්නම් පොදු විඥානත්වයත් එක්ක බැලුවාම කාටත් වැඩි අවධානයක් තියෙනවා. තින් මේ පැත්ත හොය නැත්තුගේ ඇත්තන්ට තියෙන මේ ශූන්‍යතාව, සාපේක්ෂතාවේ තියෙන නැත්නම් පටිසම්පන්නතාවේ ගැන අවබෝධයක් දැනට තියෙනවා. මම කියන එක තමයි බුද්ධ උත්පාදයේ තියෙන වටිනාකම. දැන හෝ නොදැන මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දුන්නා කියලා දැන හෝ නොදැන ඒ අවබෝධය ඉලි කරන මනසක් කාට කාටත් තියෙනවා. ඉකිට අපි කොටු කරගෙන ඉන්න මෙයා මෙයා මෙයා මෙයා මෙයා කියලා ඒ අර මනස කියන එක. එහෙම නැත්නම් අද ඥානයේ කියන එක නම් පොදු කාටක් තියෙන බව පේනවා. ඒ නිසා තමයි ඔය බුදුහාඳුරු හොයාගෙන ඉන්නේ සමහර අය. නැත්නම් බුදුහාඳුරු ඒත් හොයාගෙන යන්නේ. ඒ වගේ જાති වෙන්නේ. නම් තත්ත්වයක් තුනක්. මොනවද? පිටදම්ම සුඛේ සඳහා තියෙන සමාධි භාවනාවයි සති සම්පජඤ්ඤය සඳහා තියෙන භාවනාවක් කෙරෙන තුන අබුද්ධ උත්පාදේ. නමුත් ditta ධම්ම සුඛ විහරණය සඳහා ආසා ඒකක් කෙරෙන දිඩ තියෙන කාර්යතරේ තුන හතර වෙන එක නම් සම්මා සම්බුදුරේක් පෙන්වලා දෙන මාර්ගයෙන්ම තමයි යන්න වෙන්නේ. හැබැයි අර ඔබතුමා කියන හැටියට අන්තිමේ ඒ අන්තිමේ කියනවා නම් අනිත්‍ය වටත් යා ගන්න පුළුවන්. බෙ ජාන තත්ත්වෙ නම් යන්න හේතුවක් නෑ. සමහරට ඒක වෙනම ඒක මනෝමූලික දෙයක්. අර හතරෙනි එක මනෝමූලිකින් වෙන්න ඒකේ ඥානමූලිකයි. ඒක අවබෝධයට අහු වෙන දෙයක්, ප්‍රඥාට අහු වෙන දෙයක්, අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න. අපි ඔය ඉගෙනගෙන තියෙනවානේ අර සුසීම සූත්‍රේ වගේ, ජාති වලින් සීල සූත්‍රේ වගේ වලින් කතා කරලා තියෙනවා. බොම්බින් මේ සත්‍යත්වමනි මේ මේකත් මේ කලින් ඔළුවට ආව ප්‍රශ්නයක් තමයි අර හිතනවා. මේවා මේ ඉතර කතා කරන්න ඕනද කියලා තෙලා ගන්න හිතෙන වෙලාවලුත් තියෙනවා. මට මේ ප්‍රශ්නේ කලින් ආපු ඉඳන් මෙතෙන්ට ගැලපෙන ඉඳන් මම ඒක අහන්න. මේ දැන් මට මතකෙච්ච ආදිපතිශේ සූත්‍රය කොතන හරි තියෙනවනේ. දැන් අර බෝධිසත්ව හිතරනේ මේ අර ඔබතුමා කියපු තර දිවගේම මේ මේ අර මේ දුෂ්කරක්‍රියාකල්ල මේක වෙන්න බෑ කියලා අර මේ පොඩි කාර්යයේ ධමකස්සෙවනේ මේ වඩපු ආනාපාන සතිය මතක් වෙනවනේ. මතක් වෙන දෙන්නේ මේ උන්වහන්සේට හිතෙනවා මේ මම ධානවලට බයද, මේ සැපයට බයද කියලා. පස්සේ නෑ සැපයට බය වෙන්නේ නැහැ කියලා විස්තරයක් වෙන තරක් තියෙනවනේ. කල්ලාරේ ආයිමත් එදා පොදු වෙන සමසේ වඩන්න ගන්න වගේ විස්තරේ. එතකොට මේ දෙන්නේ කියලා මට හිතුණා දැන් සූත්‍ර වල හැමදාම මේ අරූප ධාන ගැන සඳහන් වෙනකොට කියන්නේම මේ රූප ධ්‍යාන හතර විස්තර විලා එතනින් පස්සේ මේ ආකාසඥාචයතනය නේම සංඥාතර වගේ ඉතුරු හතරට යන්නේ. එතකොට ඒක කියනවනේ හිතනවා නේ මේ අර රූපාවතර ධ්‍යාන ලබන්නේ රූපාවතර ධ්‍යාන ලබල ඒක ඉක්මවා ගියාය කියලා. ඒ රූපාවතර ධ්‍යාන මට්ටම් නොලබා දෙන්න යන්න බෑ කියලා. හැබැයි දැන් මේ බෝධිසත්ව අර ගුරුවරු දෙන්න ගාවට යනකොට මේ හයවෙනි ධ්‍යාන හතරෙනි ධ්‍යානේ ලබා ගන්නනේ දෙන්න ගාවදී. එතකොට එහෙම වුණා නම් අර මුල ධ්‍යාන හතරත් වැඩිලා අර ටික දෙක හම්බෙන්නේ නැති කියලා හිතනවා. ඒ විස්තරේ බලන්න. හැබැයි එතකොට අර මේ දැන් දුෂ්කරක්‍රියා කළා මේ ආනාපාන සතිය මතක් වෙන වෙලාවදී මතක් වෙන්නේ අර මේ ආනාපාන සතිය මඩපු මේ ධ්‍යාන මට්ටම් ගැන, ඒ සුඛය ගැන. එතකොට ඒකත් එක ගත්තම හිතෙනවා එහෙමනම් මේ මෙතන මේ ධ්‍යාන හතර නොලබා දාර අරූපාවචර ධ්‍යාන අර ගුරුවරු දෙන්න ගාව ලැබුණේ කියලා. එල එහෙම නිකන් එක වෙලාවක සූත්‍ර කියන ගැටමක් ආවම තමයි ඒක අහන්න ඉතින් මම දන්නේ නැහැ ඒක ගැළපෙනවද මේ දෙන්න වේ අර සුදුසුද කියලා. එවන් සර්ණ ජාන්තම අත්තර තියෙනවා දෙකන උකුත් කියන්නේ. මම නම් ඒක තමයි හිතන්න ඕන පැත්ත කියලා මං හිතාන ඉන්නේ. මම ඒකයි මේ අනිත් ඒ ඒකට වඩා තියෙන වෙනස කියලා බුද්ධ සරණයි. මම සරණයි. එහෙනම් බ්‍රුණ මාත්ම කියන්න. මේ අන්තං නැහෙන ටයක් වැඩි අයි ලඟ වෙලා කියන්න. මට නම් අර මේ මගේ ප්‍රශ්නේ තියෙන මේ සුද්ධ සම්බන්ධව මේ සත්‍යමයි අහන්නේ දැන් මේ කතා සංගමාත්‍ය කලින් ආවන්නේ දැන් ආපු ප්‍රශ්නේදී එදාට ඔය ප්‍රශ්නේ මතු කරා මේ මම හිතන සංගමාත්‍යදී මට තේරුණු විදිහකට තිබුණා ඒක අර ආලාර කම්මුතු කාම්පුත්‍ර වගේ මේ ගුරුතුන්ගෙන් බුදුහාමුදුරුව ඒ සමටහන් ගත්තට එතකොට ඒ වෙන ක්‍රමයක් වෙන්න ධානාපන සතියක් වෙන්න බෑ වගේ එකක් කියන්නේ ස්වාමීන් මේ බුදුහාමුදුරුව අර ආයේ ඒක මේ පොඩි දවසල කරපු දේ මතක් කරලා මතක් වෙනවා නම් ඒක මේ නෙවෙන්න බෑ කියන එක ධ්‍යාන වඩන් වඩලා වෙන්න ඇති කියලා සතර හතර ධ්‍යාන වලට ගියත් එතකොට මම නිකන් හිතපු දේ තමයි ඒක ආලාර කම්මුතු කාපුත මේ ගුරු උන්ගේ කමටහන් අරගෙන නම් මේ බුදු මේ කියන්නේ විදර්ශනා පාදක මේ සම්මා සම්බුද්ධ වෙනවද කියන ප්‍රශ්නේ එනවා එතකොට ඒ තමන්ගේ මාර්ගයේ වෙන ගුරුවරයෙක් යටතේනේ මේ කියන්නේ වඩලා තියෙන කියන මොකක් එකක් යනවානේ. ඒතකොට ඒ ක්‍රමයේ වෙන්න බෑ. එතන ධ්‍යාන හතර යන්න ඇයි ධ්‍යාන හතර යන්න නැතුව අරුප ධ්‍යාන වලට යන්න බෑ කියන එක දන්නවනේ. ඒ තමයි ප්‍රථම ධ්‍යාන හතර ධ්‍යාන අරුප ධ්‍යාන වලට යන්න පුළුවන්කම තියෙන්නේ ඇති. නමුත් ඒ ක්‍රමය මම හිතන්නේ නැහැ ඒ අර සම්මා සම්බුදු කෙනෙකුට මේ බුද්ධත්වයේ ලැබෙන ක්‍රමය මේ වෙන්නේ ඇති කියලා හිතන්නේ. ඒකට එහෙම නැත්නම් එතනම ධ්‍යාන වඩ හතලා නැත්නම් එතනින්ම විදර්ශනාවට ගියා නම් ඒකට තව ප්‍රශ්නයක් එනවා. ඒක සම්මා සම්බුද්ධ කියන ප්‍රශ්නය. කියන එකක් වගේ වට දෙන්න. ඒකට ඒ අර ගුරුවරයෙක් ළඟ ගියාට මම හිතන්නේ නැහැ ඒ ගුරුවරයාගෙන් උපදේශ ගත්තට එතනින් සම්මා සම්බුද්ධ කෙනෙක් පිළි වෙනවද කියන එක. එතකොට ඒක එහෙම එකක් එනවා. ඒක ඒ කියන්නේ බුදුහාමුදුරන්ට ගුරුවරෙක් කියා වගේ වෙනවා කියන වගේ එකක් එනවා. ඒ මාර්ගය එම් එකක් තමයි මට මම මේ තමයි මගේ මතය තමයි එන්නේ අර මට අරකෙදි සූත්‍ර සම්බන්ධ ප්‍රශ්නයක් මතුණා සත්‍ය දෙමනේ ඒකෙදි දැන් අපිට සමාධිය කියන්නේ දැන් ඔක ක්‍රම හතරක් කියලා කියනවානේ දැන් මේ ක්‍රම හතරෙන්ම මේ හතරවෙනි ක්‍රමය යනවාද කියනක පළවෙනි ක්‍රමය යනවාද දෙවෙනි ක්‍රමය යනවාද කියපුවාම මේ අර සම්මා දිට්ඨියක් කියන එක නැතුව පළවෙනි ක්‍රමයට ගියත් මේ පොහොය කියන්නේ සාමාන්‍යයෙන් සූත්‍රමය පැත්තෙන් හරි ඔය ධර්ම අහලා යම් කිසි මට්ටම අවබෝධයක් නැතුව ගියොත් අර ඒ පළවෙනි ක්‍රමයට වැටුනොත් වෙන පැති වලට යන්න පුළුවන් ක්‍රමයේ තියෙනවා වෙන පැත්තකට යමු වෙන්න පුළුවන් නේද කියන එක සාමාන්‍යයෙන් ධ්‍යාන වලට යනකොට දැන් අර සම්මා සමාධිය වුණොත් එහෙම දිට්ඨියේ යම් කිසි විසුද්ධියක් නැතුව මේ වෙන කවුහරි උක අහපු එක සම්මා සමාධි වෙනවද කියන ප්‍රශ්නේ මට නිකන් මතුණා. ඒක එතකොට ඒගොල්ලෝ ඒ මට තියෙන සාමාන්‍ය දෙකින් හැටියට තේරුණා. ඒක එහෙම ගියාම ආත්ම සංඥාව වැඩි වෙන පැත්තකට යන්න පුළුවන්, නිත්‍ය සංඥාව වැඩි වෙන පැත්තකට යන්න පුළුවන්, අනාත්ම සංඥාව මේ දුක කියන්නේ නැතුව සැපයි කියලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන් කියන්නේ අනිත් පැත්ත බොහෝ දුරට වැඩෙන ක්‍රමයක් වෙන්න පුළුවන් කියන එක තේරෙන එහෙම වෙලා තියෙන නිසා සමහර ප්‍රායෝගික සම්මතයක් දෙකින් වලින් සමහර අයගේ අත්දැකීම් කියනකොට ඒ අර ඒ සුතමයේ පැත්තේ බුදු ධර්මයේ අහලා නැති කෙනෙක් ගියාම ඒ ධ්‍යාන වලට කියන දේවල් අහනකොටත් ඒ දිට්ඨි අංකුසි විශ්ලේෂණයක් ඇති කෙනෙක් ධ්‍යාන වලට යනකොට කියන එකත් වෙනස් නිසා අතන අර ප්‍රශ්න එනවා නේද සත්‍යතුමනි. එහෙම වෙන කවුරු හරි කියන්නේ නිසාසනෙන් පිට කවුරු හරි ධ්‍යාන වඩනකොට ඒක සම්මා සමාධි වෙනවාද කියන්නේ ඊරංස සම්මා සම්බුද්ධ සරණයි. ඔව් දැන් ඒ ප්‍රශ්නේ ඇත්තටම පේන්න තියන බැලුවහම මෙතනදී බලනකොට ඇත්තටම මේ කියන භාවනා හතර ගැනම විස්තර කරන තැනදී බුදුරජාණන් වහන්සේ මුලින්ම යොදලා තිනවා මේ ඉද භික්ඛවේ භික්ඛු කියලා. ඒ ටික හැම තැනම ඒ හතර අවස්ථාවකදීම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේකේ පරිවර්තනයේ දිලා තියෙන්නේ මහන් මෙසස්නේහි මහන කියලා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයට පැමිණි මහන් භික්ෂුවක් වඩන හැටි, එහෙමත් නැත්නම් යෝගියෙක් වඩන ආකාරය තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒකට පළවෙනි එකෙන් කියන්නේ ditta dhamma sukha viharane sadaha අපි දන්නා කියන ධ්‍යාන හතර වඩනවායි කියලා. දෙවැනි එකේදී තමයි කියන්නේ ඥාන දර්ශනය සඳහා ආලෝක සංඥා මානසිකාර කරනවා කියලා සත්‍යිතම අපිට ඒක විස්තර කරලා දුන්නා. එතකොට මේ සති සම්පජඤ්ඤේ වඩන තැනත් කියන්නේ මේ සස්නේයි මහාන කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඉද බික්කවේ කියන එකට ඉද බික්කවේ බික්කුණෝ කියනකොට එතන බික්කුණෝ කිව්වහම මේ සාසනේ මහාන හැටියට තමයි අපි තේරුම් ගන්න ඉන්නේ මේ පරිවර්තන පිළිමොත් අපි අහන ධර්ම තුනනේ. එතකොට මේ සියලු හතරම ධ්‍යාන හතරම මේ සමාධි භාවනා හතරම වඩන්නේ මේ ශාසනය තුල කියලා වගේ අදහසක් එනවා. ඒ වගේම මේක දැන් පළවෙනි එක ගත්තාම ඒක ගැලපෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සම්මා සමාධි කියන තැනට. එතකොට මේක එතකොට නොගැලපෙන දෙයක්වත් එහෙම නැත්නම් මේකේ ධිට්ඨ ධම්ම සුඛ විහරණයක් තියෙනවා තමයි. නමුත් ඒ සුඛ විහරණේ වෙන නවතින එකයි ප්‍රශ්නේ. ඉතින් එහාට වඩන්න පුළුවන් දෙයක් සම්බන්ධයෙන් අදහසක් එතනවත් වෙනවා. ඒ කියන්නේ මේ අපි දන්නවා මේ ධ්‍යාන වඩන මේ විදිහට ප්‍රථම ධ්‍යානෙ ස්ථාන ධ්‍යාන වඩලා ඒ ධ්‍යාන විපස්සනා ආදී වශයෙන් අපි ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් ඒ සිත දියුණු කරන ඒ වගේ ඇතිවීම නැතිවීම බලන එක උපාදානස්කන්ධයන්ගේ උදේවයි බලන තත්ත්වයට යන්න පුළුවන් කියලා. ඉතින් එතකොට මට තේරුණා මේ පළවෙනි එකත් අවසාන එකත් යම් කිසි විදිහකට මේකට කෙලීම සම්බන්ධයක් තියෙනවා කියලා. කියන්නේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියන කොටසට බොහෝ සෙන් ගැළපීමක් තියෙනවා කියලා සත්‍යතුමනි. ඒක ගැනත් පොඩ්ඩක් මම හිතනවා කතා කරන්න පුළුවන් නම් හොඳ වෙයි කියලා. විශේෂයෙන් මේ ඉද බික්කවේ බික්කු කියන වචනේ තේරුමත් අපි පොඩ්ඩක් පහදාගමු කියන එකත් කල්පනා වුණා සත්‍යතුමනි. තිරුවන් සරණයි. අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නු කරලා දෙන්න. ලෞකික සමාධිය සහ ලෝකෝත්තර සමාධිය කියලා අපි හිතුවොත් ලෞකික සමාධියකදී මේ තැනත්තා තවම මාර්ගස්ත පුද්ගලෙක් නෙමෙයි කියන අදහස හිතට ආවා. එවැනි කෙනෙකුට ඥාන දර්ශනයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා නම් සෝතාපන්න නොවුණු කෙනෙකුට කියලා හිතුණා. ඒ වගේම ඔබතුමා අපිට සඳහන් කළ ඇත්තටම අවසාන ඥාන දර්ශන විසුද්ධිය කියන එක ලෝකෝත්තර සමාධියක් කියන්නේ ලෝකෝත්තර සමාධියක් කියන එක කියලා හිතුනේ. මොකද සෝතාපන්න ඵලයට පැමිණි කියන්නේ ඒ තත්ත්වය සාක්ෂාත් කරපු මනසකට එයින් එහාට වැඩිමින් ලැබෙන දෙයක් ඥාන දර්ශන විසුද්ධිය කියන එක කියලා හිතට හිතුණා. ඒ කියන්නේ ඇත්තටම අපි මෙහෙම හිතුවොත් සත්‍යතුමුණේක නිවැරදිද කියලා පොඩ්ඩක් තේරුම් කරන්න. මේ අපි හිතමු අනිදර්ශන විඥානයේ තත්ත්වය කියලා. අපි ඒ නිකන් වචන වශයෙන් අරගෙන බැලුවොත් ඒ අනිදර්ශන විඥානයේ ඉඳගෙන හිතුණ. ඒ කියන්නේ ඒ පහලට අපි මේ අපිට විස්තර කරපු මේ සංඛාර ඇති වෙන හැටි දැකීම සංඛාර උපේක්ෂා ඥාන කියන මේ தත්ත්වය වගේ ඇති වෙන්න පුළුවන් නම් ඒ වගේම ඒ වගේ தත්ත්වයක් සෝතාපන්න නොවු මනසකට අපහසු වෙයි කියලා හිතෙනවා. පංච උපාදානස්කන්ධයේ උදේවයි දකින්න ඒ தත්ත්වය මාර්ගස්ත මනසකට පමණක් පුළුවන් දෙයක් විදිහට මාර්ගස්ත මනසකින් දැකීමට හැකි දෙයක් විදිහට තමයි තේරුම් අරන් තියෙන්නේ. ඒ අනුව ඔබතුමා විස්තර කර ඥාන දර්ශනය ලෞකික සමාධිය කියලා අනිත් දර්ශනය ඇත්තටම ලෝකෝත්තර සමාධියකින් ඇති වෙන්නේ ඉඩ තියෙනවා කියන එක හිතටාව. ඒ ගැන සල්‍යාන මිත්‍ර ඉගෙන සතුතුමාගෙන් දැනගන්න කැමති. තෙරුවන් සරණයි. චිත්‍රමාත්මි සම ලෝකෝත්තර සමාධිය කියන එකෙන් අදහස් කළේ මේ කියන්නේ සෝතාපන්න වීමෙන් පසුව වඩන ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන ආදී සමාධියද? ඒක ගැන පොඩ්ඩක් විස්තර කරන්න අපිට සිරුරස් ගන්න. නෑ මම නෑ මම හිතන්නේ අපි මේ ශාසනයට අනුරූප යන මාර්ගයේ කියන අපට හිතමු ලෝකෝත්තර කියලා කිව්ව එකයි. අර ඒ වගේම තමයි මේ දැන් අපි නිතරම ඉගෙන ගන්න කාගෙන මයික්‍රොෆෝන් හදාගන්න මේ අර බුද්ධංග ගැන බෝධි අංග හැටියට කියනකොට ඒ වඩනකොට කියන වචන තුනක් ගැන අපි මතක තියෙවා. විවේක නිසිතිත, නිරෝධ නිසිත, බොසග්ග පරිණාමී කියලා. ඔපුව බොහෝ මොද වචනේ. ඒ වචන නැතත් අපි අතින් කියනවා දැන් මොකද අපි තථාගත ශ්‍රාවකයන් සමය අහලා ඉහි වටිනාක මේකයි. මම තැනක රැඳෙන්න හදන්නේ. මේ මනස කොහේ හරි තැනක රැඳලා තියන්න හදන්නේ බැලුම් බෝලෙක. දෙව රන්දල තියෙන තියන්න කෙනෙකුත් නැති ඉඳාර අනිදර්ශන විඥාන කතාව තමයි. එතකොට ඒ විවේක නිසිතම්, විරාග නිසිතම්, නිරෝධ නිසිතම්, බුක්සග්ග පරිණාම. ඒ නිරෝධ නිසිතයි, විරාග නිසිතයි, බුක්සග්ග පරිණාමී කියනකොට ඒක සතියට සම්බන්ධයි. ඒ තුනත් එක්ක තියෙන සතිය වඩනවා. ධම්ම විචය වෙන්නේ යම් අනික ලෝකෝත්තර කියන්නේ. ඒ ලෝකෝත්තර මාර්ගයට අනුරූප අර දැන් ඒක මේ අර මේ සෝතාපන්න උනාට පස්සේ කියලාම ගන්න නැත්තු අපිත් මේ මේ පැත්තට නැසුරෙච්ච පුස්සක්ක පරිණාමී කියන එකත් එක්ක ගන්න. පුස්සක්ක පරිණාමී කියන එක. එතකොට මේ පැත්තට නැඹුරු වෙච්ච ඒ පැත්තට යම නිරෝධයත් එක්ක මිශ්‍ර වෙලා ඒ කෙනෙකු බාට මේ තියෙන මේ පුච්චලත්වය විසි ගොඩක් කල් තියාගන්න නෙවෙයි ගොඩක් කල් කියලා කියන මේ පුච්චල භාවය අරූප වචන tattete දාලා ගොඩක් කල් තියාගන්න නෙවෙයි රූපාවචර tattete බ්‍රහ්මතත් එකකට මේ නැත්තම් මේ පුජ්‍යල භාවයේ බ්‍රහ්ම සත්‍යයෙන් පවත්ව ගන්න කියලා හිතෙන්නේ යා. මොකද භවයේ කියන එකස් මේ උපාදාන මත යන එකක් කියලා දකින්න. එතකොට ආයේ විඥානේ අනිදස්සන වෙනවා කියලා කියන විඥානයත් පිහිටන්ත තැනක් නැහැ. එතකොට පිහිටන්නේ අවල්තන කියලා. මොකද අභිනන් දෙනේ අභිවදනා ජෝසානේ අයින් වෙලා යනවා මේක අංශෙ දුකනත් දැක්කහම එතකොට විරිය වදන්නේ විවේකෙන් නිසිතං නිරෝධ නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාම වස්සග්ග කියන්නේ අයින් කරන්න පැත්තට නඳුල තියෙන තියාගන්න පැත්තට නෙවෙයි භව පැත්තට නෙවෙයි භව නිරෝධේ පැත්තට මොකද භව නිරෝධ දොනි බාරන් එන්සයි ඊට පස්සේ පීති උනත් එහෙමයි දැන් අර නිරෝධ නිසිත ඇති පීතියක් එන්න පුළුවන් අර කලින් කියපර ලෞකික සමාධියත් එක්ක ගිහලා ඥාන දර්ශන ලැබෙනකොට ඒ කියන්නේ දිබ්බචක්කුවන් සිට ලැබෙනකොට ඒ උත්තරම ඉන්න අයත් පවිත්‍ර උතුම් වන්දනීය උත්තරම වේතු ඒකින්ද ඒව අවතක්සේරු කරන්න එපා නමුත් අර විවේකෙන් නිසි ඒති විරාග නිසිත නිරෝධ නිසිත වස්සග්ග පරිණාමිනේ ඊට පස්සේ පස්සද්දි වුණත් එහෙමයි දැන් ආලාරකාම වගේ අත්තන්ට පස්සද්ධිය තිබුණා. ඒකට විවේකයෙන් නිසිත නිරෝධයෙන් නිසිත නෑ ඒවා. උදේවර භව භවතණ්හාවත් එක්ක මිශ්‍රලා තියෙන්නේ. භවතණ්හාව තමයි. නමුත් අර ඒක අර කාමෙන් ඇත්තල ඉන්න නිසා ඒක සුඛ තත්ත්වයේ තියෙන්නේ. උපේක්ෂා තත්ත්වයේ තියෙන්නේ. එවන් වැඩි හෙල්ලෙන්නේ ආනන්ද සමාධි කිව්ව ඒකයි. ඉන්ජිනේ වෙන අඩු ඒවා. ඒක නිසා තමයි සිද්ධාත් ඒකට ආයිබෝවන් කියන්නේ. අර කලින් බ්‍රහ්ම මහත්මයා කතා කරපේකට ඒක ඒ ප්ලස් කතාවක් එකවත් තියෙන තුරේ කියෙවමයි. ඉතින් මන් ටිකක් අදිමදි කරා මේ ඒකේ කියන්නේ කියෙවමයි. අපි මාර්ගය තව තීරණයට උන ධම්ම ජීවහාන් කියන වගේ වඩා හොඳ දේ වෙනුවෙන් හොඳ දේ අත්තරින් තැන්ලා හෙන්න වෙනවා. එතකොට මේ විතක්ක විචවිතක්ක සවිතාර අවිතක්ක විචාර හේ ඥාන සම්මා සමාධිය සිද්ධාර්ථ ගෞතම මනසට ගත්ත දේ ය බුද්ධ පංචවිඥා අස්ස සම්පත් ලැබුවා. නම මේකට ආවේ නැහැ මේකෙන් පර එන්නයිලතත් ඒක සමේක ඒකයි පුබ්බේ අනනුසිතේස ධම්මේස අයන් නිරෝධ ගාමිනී මේ පටිපදාති පුබ්බ අනනුසිත ධම්මේසු චක්කුමුද පාති කිවේකයි. නෑ කලින් මතු කළ දුන්නේ කවුරුත් තේබයි. ඒ කටට මිස් වෙච්ච නිසා තමයි මේ කටට කියලා දෙනවා දැයි කියලා මතක් වුනේ. ඉතින් ඊට පස්සේ විකල් සමාධියත් එහෙමයි. පුච්ඡංග සමාධිය විවේකෙන් නිසිතයි විරාගෙන් නිසිතයි නිරෝධෙන් නිසිතයි ඔසග්ග පරිණාම. දැන් මේ අහව අල්ලු බවට පත් නොවි මේක අපි කෙරේ අපේ අතින් කියනවාද? අපිට පුරාජේරු කතා කරන්න දෙන්නේ. ඉතින් අපි අභිමානයක් තියෙන තියාගන්න වෙනවා අපි අතින් ඔය සති සම්පජාඤ්ඤ භාවනාවත් සමාධි සම්මාස් ඒ සමාධිය සමාධි සම්පදාවත් ඇරින අපේ අතින්. දෙංගෝ ඥාන දර්ශන වගේ දෙයකට ඒ හතරිනි පන්ති ඥාන දර්ශන වගේ දෙයකට වෙනම මනස පුහුණු කරන්න ඕන හැබැයි කසින වගේ දෙයක් ඒක කරන්න අපි දැකලා තියෙන දකින්න උතුම් මේ පවිත්‍රයි උතුම් ඒවා එකට අවතක්සේරු කරන්න යත්තන් තපේනා මේ එකෙන් දැන් දිබ්බජාග්ග කියන්නේ කියන්නේ දැන් දෙවියන්ට පේන්නේ කියන්නේ දැන් අර බාහිය දාරු චීති වගේ නැත්තම් නඳු කරේ එමෙනේ. ඒක වගේම අපිට මතක් වෙන්න ඕන බාහිය වෙන්න ඕන දැන් ඉන්නේ මේ නම් තුනේ අකුරු තුනේ නම් අකුරු පහේ නම් පේන නැත්තන්ට තව වෙන්න ඉඩ දෙනවා. ඒකෙන් එතකොට උපේක්ඛාවත් විවේකන විවේකෙන් නිසිත නිරෝධ නිසිත විසග්ග පරිණාමි. එහෙම නැත්නම් අර උපේක්ඛාව කියන එක තියාගෙන ඉන්නවා. උපේක්ඛාව තමයි අවසාන පරමාර්ථය කියලා හිතනවා. ඒක නරක දෙයක් නෙවෙයි. ඒක බුදුරජාණන් විතරයි ඒක පොඩ්ඩක් අනේ මේ ඇත්තට කිසුනා නේද කියලා මහා කරුණාවක් ඇති වෙන්නේ. අපිට කිසිම අයිඩියක් නැහැ අලාර කාලා වගේ උත්තරමයන් අවසක්ෂේදු කරන්නට. ඒක මතක තියාගන්න තින් මේක හොඳ පැත්තකට එනවා. විශේෂයෙන් මම කැමති අර සති සම්පජඤ්ඤ සම්මා සමාධි සති සම්පජඤ්ඤයේ තියෙන සමාධි සම්පදාව ඒ සමාධි සම්පදාවක් කියලා මතක තියෙන්න ඕන. බුදු වෙයි සමාධි සම්පදාව ළඟදී නිබ්බානේ ඒකෙද්දි නිබ්බානේ කෙනෙකුට උම කරන්න පුළුවන් මනස. ඒ සමාධි සම්පදාවේදී ප්‍රතිතෙන්දි අනච දුක්ඛනාත්ම වලට නඹුරු කළොත් ඒ පුජ්‍යල භාවයේ තපිබල දාන්න පුළුවන්. කැලිපහ ගලවලා බලන්න පුළුවන්. වෙනවා කියලා ගානවල බැලුවේ නැතත් කෑලි පහකින් නේද මේක ඇදලා තියෙන්නේ කියන එක තේරෙන යුනිට් එකක් නෙවෙයි පහක එකතුවක් කියලා. එතකොට අර දීපු නාම කියන එක මොකක්ද කියලා හිතෙනවා. මේකට නේද කිව්වත් කමන්නේ මිනිස්සු අනුකයට පාත්. මේකට එල කිව්වත් කමන්නේ ඊට පස්සේ. මේ වචන වැඩක් නෑ ඊට පස්සේ. ඒ ගැලවිල්ල තේරුම් ගත්තොත් ඒක තමයි බුදුහාම කියන්නේ අවනිපාත ධම්මයි කියලා. සසර සැලසුම් සාගතයි කියනවා. මේක අපි කරන දෙයක් කරන්න පුළුවන් දෙයක්. ඒක පුළුවන් කරන්නට පින් කල්යාණ මිත්‍රන්ට තුන් පැත්තට අනිදසන මනස කීපෙ කොහොඳයි අර ඉතින් මතක් වෙන්න ඕන අපිට අර බුදුහාමි කියවියද අභිනන්දන අභියෝදන අජ්ජුසාන් නැති කියනකොට තියෙන හේ කුමාරූපකේ අර බිත්තේ දීද වදිනා බිත්තේ නැත්තම් කොහෙද මේ වගේ දෙයක් වෙනවන්ද ඒ නිසා මේ මනස ගිහිලා රැඳෙන තැනුයි අඳන්න තියෙන මනස දෙකම තේරුම් ගන්න කොහෙද මේක රඳින්නේ ආව තැනක ආවනේ අභිනන්දන නිසා තමයි ලඟන්නේ රූප විතරක් නෙමෙයි ඒ නිසා තමයි රූපං චක්කුං අනත්ත රූපං අනත්තයි චක්කෝ කියන එකට තනිව ඉන්න බෑ ස්වාධීන ප්‍රත්‍යක්මන් නැහැ රූපට ස්වාධීන ප්‍රත්‍යක්මන් නැහැ චක්කුං සෝතං අනත්ත සද්ධානත්ත ඝානං අනත්ත ගන්ධානත්ත ඔක්කොම ස්වාධීන ප්‍රත්‍යක්මන් නැහැ ඒවා තියෙනවා විතරයි ඒ විස ධර්මතා ඇති. ඝානං අනත්ත ගන්ධානත්ත ජීවානත්ත රසානත්ත කායනත්ත පුට්ටබ්බානත්ත මනෝනත්ත ධම්මනත්ත. එතුරු මේ හයනේ වැඩ ඇතුළු වැඩ පෙච්චර කර යන්නේ ඉන්සාර ඊට පස්සේ අර මන් ධාතු තැන දැවිලා. රූපට වියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කිහිේ රැඳිලා ඉන්නවා. බුදුසරණයි තුන් කල්යාණ මිත්‍රණාට පිං සම්මත තුමිය ආ කල්යාණ මිත්‍රන්ට විරුද්ධව හරි එකඟව හරි නෑ මම අර ඉස්සෙල්ලා කිව්වේ මේ සූත්‍ර කොටස විතරක් නේ කියනනම් මේ ඒක තියෙන්නේ මේ බෝධිරාජ කුමාර සූත්‍රය අතර මේ ආර්ය පරිශන සූත්‍ර නෙමෙයි එතනේ චූටි කැලලක් මම කියනනම් ඒක තියෙන මේ රාජකුමාරය ඒ මම මේ කියන්නේ pitaka.lk එකේ තියෙන ටික ඒක පොඩක් මේ පරිවර්තනයේ සරලින්න රාජකුමාරය ඒ මට මේ අදහස විය මම පිය වූ ශුද්ධෝදන ශාක්‍ය රජතුමනේ රාජයාගේ වප්මහල් දිනේ තිහිල්ලු දඹරුක් සෙවණේ හුන්නේ කාමයන්ගෙන් වෙන්නම අකුසල ධර්මයන්ගෙන් මෙන්නම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කළ බව දනිමි. ඒ මාර්ගය මාර්ග ඥාන අවබෝධය පිණිස වන්නේ යදහත විය. රාජකුමාරය ඒ මත අවබෝධය පිණිස මේ මාර්ගයේ එහෙමයි 190 පැති විඥානය පහළ විය. රාජකුමාරය ඒ මත මේ අදහස විය. කාමයන්ගෙන් මෙන්නු අකුසල ධර්මයන්ගෙන් මෙන්නු යම් ඒ සැපයක් වේද මම ඒ සැපයට බය වෙමිද කියාය. රාජකුමාරේ ඒ මට මේ කල්පනාව ඇති විය. කාමයන්ගෙන් මෙන්නු අකුසල ධර්මයන්ගෙන් මෙන්නු යම් මේ සැපයක් වේද මම ඒ සැපයට බය නොවෙමි කියාය. රාජකුමාරේ ඒ මට මේ කල්පනාව ඇති විය. මේ තරම් දුර්වල වූ ශරීරකින් යුක්තව ඒ සැපය ලබන්නට බැරිය. යම් මේකින් මම පත් හා කොමඩු ආදී ඖදාරික ආහාරයන් ගන්න නම් හොඳයි කියයි. ඔන්න එතනින් පස්සේ තමයි මේ බෝධිසත්ව දිනනය කරන්න තියෙන්නේ අර මේ දුෂ්කර ක්‍රියාව අතහැරලා මේ මධ්‍යම ප්‍රතිපදාව මේ පැත්තට යොමු වෙලා මේ මාර්ගය වඩන්න. ඒ මට කියන්නේ ඇඩ් කරන්න දෙන ඉස්සෙල්ලා මම කිව් එක අන්න එතන තමයි තියුනේ ඒ සංසාරණ. බොහොම පිං හසංග මාත්මය ඒක කරනු මතු කරාට බුදුසරණ දැයි තවත් සාධාරණ අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. සේන මහත්මයා ඔබතුමාට යොමු වෙන්න. තිරුවන් සරණයි. මට මම කැමති මේ සති සම්පජාන්නේ ගැන තව ටිකක් කාරණා ටිකක් ඉගෙන ගන්න. තෙරුවන් සරණයි. හොඳයි අපි ඒක ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් තියෙනවා. කල්යන මිත්‍රන් ටික තියෙන පුළුවන්. තෙරුවන් සරණයි. මම දිරුක් මාත්මයාගේ යමු වෙන කමසේ දිරුක් මාත්මයා මම හිතා ඔබතුමා බොහෝ වෙලාවක් මේක අසාගෙන හිටියයි කියලා සාකච්ඡාව ඔබතුමාගෙන් අදහස්ක් දැනගන්න තිරුවන් සරණයි. හැම දිනකටම තිරුවන් සරණයි. මම අහගෙන හිටියා මොලින්නම ජයත මාත්මයා ගොඩක් මම හිතන්නේ වැදගත් ධර්ම කරුණු රාශිය ඉදිරිපත් කරන ඒ වගේම ගොඩක් ගැටළු සාගත තනොත් මම හිතන්නේ සාකච්ඡා වෙනවා. ඉතින් ගොඩක් දේවල් ගැන නම් මට ලොකු අවබෝධයක් නැහැ ඇත්තටම උත්තර දෙන්න. නමුත් අර මේ සූත්‍රය ගැන බලනකොට දැන් කාරණා ටිකක් ඔලුවට ආවා. මේ මේ සමාධි ගැන කතා කරනකොට ටිකක් තමයි මේ අයි මේ හතරවෙනි ධ්‍යානය ගැන තම කතා කරන්නේ කියලා. එකක් අනිත් පැත්තෙන් දැන් අර මේ මේක අරූපාවචර ධ්‍යාන වලට එහෙම රූප වචර නැතුව යන්න පුළුවන් දේ වගේ සාකච්ඡා. ඉතින් මම හිතන්නේ එතනදී එකක් තමයි දැන් අර සුඛය සහ ප්‍රීතිය ඒ දෙකම මම හිතන්නේ වැඩගත් වෙනවා. දැන් අපි අර දැන් ඔය සුඛය කියපුවාම එතන නිකන් ගිහිල්ලා ගන්න දෙයක් වගේ. ඒ කියන්නේ මේ අපිට මොනවා කිසියම් ආකාරයක ඉන්ඩල්ජර ගතියක් වගේ තියෙනවා. දැන් හැබැයි අර ප්‍රීතිය කියපුවාම එතන රිසීවිං ලැබෙන තත්ත්වයක් වගේ තමයි එහෙම තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ හේතුව නිසා තමයි මම හිතන්නේ අර චිත්ත ධම්ම සුඛ විහරණයේ පැත්තට ආරන්නේ. ඒක හතරවෙනි ධ්‍යානයට සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. මොකද ඒක මේ ඒක වර මොකද හතරවෙනි ධ්‍යාන මට ඒක තේරෙන්නේ හතරවෙනි ධ්‍යාන සම්බන්ධ කරේ කියලා ඔබතුමා කියන්නේ. සත්‍යතුමනි දැන් මේ මේ සූත්‍රයේ සඳහන් වෙනවානේ මේ සතරවෙනි මෙම ශාසනයේ මහානතම කාමයන්ගෙන් වෙන්න අකුසලයන්ගෙන් වෙන්න විතක්ක ਵਿਚාර සහිත විවේකින් හටගත් ප්‍රීතිය සැප ඇති හතරවෙනි ධ්‍යානයේ පැමිණ වාසය කරයිද මහණෙනි වඩන ලද ඒ සම්බන්ධයෙන් මම කිව්වේ සත්‍යජීතුමනි. සත් එතන මම හිතන්නේ දේවදත්ත මහත්මයා එතන තිත්පෙලක් තියෙනවා. ඒ තිත්පෙලෙන් කියන්නේ පළවෙනි ධ්‍යානයේ ඉඳලා හතරවෙනි ධ්‍යානයේ දක්වා වඩන තැනයි. නමුත් අපි දන්නවා පළවෙනි ධ්‍යානයේ ප්‍රීති සුඛ තියෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් ඒක තුන්වෙනි ධ්‍යානයකට උපේක්ෂාගත වෙලා ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයකට තනිකරම හුදු උපේක්ෂාවක් තියෙන කියලා මම හිතනවා. ඒක පොඩ්ඩක් මතක් කිරීමක් විතරයි. තෙරුවන් සරණයි. ඔව් එතන ඒක තියෙන තමයි. හා ඒක හිතන පියාලං කියලා ඔබට කියන්නේ. පියාලං කියන්නේ කෙටි කරලා දාන එක. ඒක එකක් තමයි. ඉතින් මම හිතන්නේ එහෙම එක මේ අර ඉදිකේ වෙනසක් කියලා මට හිතෙන වැදගත්කමක් කියලා හිතුණා එකමට වගේ මේ ඒක මේ වෙනසක් තියෙනවා කියලා. මේ මොකද මේ රිසීවිං පැත්ත වැඩි වෙනවා මේ සුඛය වෙනකොට. මේ ඒක මේ එතකොට අර සෙටල් බෑක් වෙපැත්ත කරලා මේ අපේක්ෂාවෙන් ඉන්න කොට ඒක වෙනස් ප්‍රීතිය සුඛයට වැඩිය. අනිත් පැත්තේ මේ ඒක මම හිතන්නේ අර මේ වායාමයක් නැතුව මේක කරන්න පුළුවන් කියන එක නම් මට නම් තේරෙන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා. ඒක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉතින් කියන්න පුළුවන් නම් හොඳයි. මේ සම්මා වායාමයක් නැතුව කියලා මොකක්ද කියන්නේ? සම්මා වායාම කියන්නේ සම්මා වායාම කියන එක මම කිව්වේ සත්‍යජිතමුණි කියන්නේ අපි මේ කුසල නකුසල් ගැන අවබෝධයක් නැතුව මේ මේක කරන්න පුළුවන්. මේ සමය ඔය තියෙන පළවෙනි සමාධියවත් මේකේ සඳහන් කරලා තියෙන එක එහෙම ලබා ගන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මට නම් එහෙම තේරෙන්නේ නැහැ. දැන් මෙතෙන්දි එහෙම කියනවානේ. දැන් එයා කියනකොට කියනවා මේ චන්දං ජනේති වායමෙති විරියං ඊට පස්සේ ඉන්න ඕලීන වූත්තිකෝ න සාතලිකෝ. එයා ඒ කැමැත්ත ඇති කරගන්න ඒ ඥාන දර්ශන ලබන්නට ඒ සම්මා සමාධිය සම්මානය ඒ සමාධි සම්පතා ලබන්නට කැමැත්තක් ඇති කරගන්නවා. වායමති ඕලීන වුත්තිකෝ හෝතින සාත. ඕලීන වුත්තිකෝ කියන්නේ ඒ තමන්ගේ ඒ ප්‍රතිපදා ආව සහල්ුවට සලකලා අයින් කරන්නේ නෑ සාතලිකෝ නෑ සාතලිකෝ කියන්නේ මේ අපි යන බහුවාණ්ඩ කියලා කියන්නේ එක එක જાති එකතු කරගෙන ඉන්න කෙනෙක් නෑ නිහතමානීව අල්පේච්ච ජීවිතයකට එනවා එහෙම ඇවිල්ලා තමයි ඒක ලබා ගන්න ඒ සමාධි ඒ ටික තියෙනවා යාට එයා නිකන් එහෙම නෝ නෙවෙයි තාලාර කාලාම් වගේ උත්තරමේ වුණත් ඒවා අයින් කළා තමයි ඒකට ආවේ ඒ නිසා ඒක නිකම් වෙනවා නෙවෙයි ඒක සඳහා වැඩ කරන්නම වෙන උනන්දුවෙන් අර සම්මා වායාම කියන කොටස නෙවෙයි එතකොට අර තම තැනක උදාහරණ කියන අචන්දං ඇතුලේ කාමයේ ඇතුල් කරගෙන මේ ජාති පජ්ජාති කියලා ඒ කාමච්ඡන්දේ ඇතුළත් කරගෙන තමයි කට්ටි එකට යන්නේ කියලා එකින් ගයින් වෙන ගැතියක් නැහැ නිසා කියලා මේ වචන ටික දිනනවා මම ඒක තමයි කියන්නේ මම හඳු ගුරුවරෙක් නෙමෙයි මේ කරු කරුණු කියලා දෙන්න නිකන් පැටි පෙන්නන්න විතරයි පුළුවන් කියලා තල්ලු මේ කූඩෙන් තල්ලු කරන්න විතරයි පුළුවන් බුදු සරණයි සත්‍යයට මෙහෙම දෙනාටම තිරුවන් සරණයි හොඳයි තවත් කාටවරි අදහසක් හෝ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අවස්ථාව තියෙනවා. දරසමයේ මේ ජත්මන්තර සිසිර දනටම මේ අර සත්‍ය වෙන්නේ මේ අර අතන ප්‍රශ්නේ දැන් සුඛ වේදනයට බයද කියන එක ඉතින් මෙතනත් අර සාසනයේදී අපි දැන් මෙතනත් අර මේ දෙලුක් මතන කියපු විදිහට අර කියන්නේ සමහර හැම සුඛයම අපි අයින් කරනවා කියන කාම සුඛයට ආධාර නැති කොටසක් මේ ධාන සුඛය කියන එකයි අර දැන් අර කැම ගාන මේ කැම ගන්නවා වගේ සුඛයක් කියන ලෞකික සැපයෙන් අයින් වෙන්න උත්සාහ කරන එකයි මේ දිප්පදම් වේදනි සුඛ කියන්නේ මේ වගේ අර ධාන සුඛය වර්ණනා කරන්න හේතුව මේ බුදුහාමුදුරුවන්ගේ පැත්තෙන් බලනකොට මට තේරුණේ ඒක නිකන් ධාන අර වගේ කියන්නේ සමාධිත්‍යයකට ආපු නැති කෙනෙක් මේක වදන එක ඒ සුඛිය වුණත් කියන්නේ ධ්‍යාන සුඛිය වුණත් හරියන්න පුළුවන් ද කියන එක. ඒ වගේ මට ලෝකාව ඒ ලෞකික සැපයට වඩා සමහර විට ඒක භයානකකමක් තියෙනවා අද වගේද තේරෙන්නේ දික්කක් නැතුව කියන්නේ සමාගාය පැත්තක් නැතුව ගියාම අර ඒකෙදී අර ශාසනයේ පැත්තේ කොහොමරි මේ ධ්‍යාන සුඛිය ලබන්න බය වෙන්න උනේ. ඒ කියන්නේ සුඛිය වර්ණනා කරන්න අර වගේ තැනකදී ඒක වර්ණනා කරලා තියෙනවාද වර්ණනා කළ යුතුද කියන වගේ ප්‍රශ්නයකුත් ආවා. එතකොට ඒක හොඳයි කියන එක අදහස ගන්න පුළුවන්ද කියන එක වගේ එකක් ආවා තේරුම් ගන්න. ඔය වගේ මට ප්‍රශ්නයක් ආවා සත්‍යජිතමනි සඳහන් කළේ ආරාලකාරාම උද්දකමන අරම ආශාත්‍රන් වහන්සේලා සම්මා වායාම නතිපුණියයි කියලා ඒ කියන්නේ වාසිනා තථාගත ධර්මයේ නතිපුණ නිසාද එහෙම නැත්නම් ඒක වෙනස් විදිහ කරකට නිසාද ඒක ඇයි සම්මා වායාම නැති කියන අදහසින් ඉදිරිපත් කරන හේතුවක් තිබුණාද තිරුවන් සරණයි. ඔව් සම්මා වායාම කියලා මං කිවි අර අතෙන්ටි අර විවේකයෙන් සිටි විරෝග නිරෝධ නිසිත වෙන කතාව නෑ යාට. වායාමයක් තිබුණා. ඒ වායාම කරන්නේ මේ දැනට තියෙන දුක කියන එක තේරෙනවා. අර බුදුහාර ඒ වචන මතකද ඕතින් නොමි ජාතිය ජාය මරණේ ශෝක පරිදේවි ඒක තියෙනවා මේ. නැත යතුන්ට සිටුවරු වෙන්න පුළුවන්කම තිබුණා එහෙමුන්නේ. ඒතු මුදල් හම්බ කරේනේ. ඒතු සිද්ධාර්ථ වගේ මාලිගාම දාලා ගියා වුණා ගිහිල්ලා හිතෙන්ද ගියේ ඒකයි. ඇත්තන්ට තිබුණා මෙයාලගේ තියෙනවා කියන එක තේරුණා. ඒකෝට නම්තර සම්මා වායාම කියන කොටසට එන්න අවශ්‍ය වෙන මේ ඒතික තියෙන්නේ නැහැ අර නිරෝධ නිසිත ටික එන්නේ නැහැ. මම ඒක සම්මා වායාම කිව්වේ ඒකයි. තථාගතයන් වහන්සේ අවබෝධ කරගත් පැත්තට තේරුමක් තිබුණේ නැත්තම් ඒකයි උනේ. නමුත් උත්සාහයක් තිබුණා ඒ සඳහා යෙදුණා. සාමාන්‍ය කාම ව්‍යාපාදයේ භවතන්න තිබුණා නමුත් ඒ අනිත්‍ය අයින් කරගත්තා. අයින් කරගෙන මාර්ගය ගියා. ඒත් කුතර විරාග නිසිති නිරෝධ නිසිති එක කියලා නැහැ. ඒකයි සිද්ධවත් උත්තරම එතනින් අයින් වෙලා ගියේ. ඒකයි. මේක දැන් අපි දන්නවා ඒකේ ඒකට සිද්ධවත් තේරුන්නේ නැති වෙන්න බු අපි තින්ද ඇති ඒ කොට දෙන්න. නමුත් සිද්ධවත් තමයි තේරුම් ගත්තේ. මං හිතුව ඒකයි එකින් අදහස් කිරි සම්මා වායාම නැහැ කියන එකින් අදහස් කිරි මං ඒකයි තෙන්දි බුදුසරණ මං කියන එක තේරෙනව නේද බුදුසරණ එහෙමයි සත්‍යය තුලේ තේරුවා සත්‍ය අර සති සම්පජඤ්ඤේ කියන එක ගැන අපි දැන් සති සම්පජඤ්ඤේ කියනකොට ඒක සම්පජඤ්ඤේ කියනකොට සති කිස එකත් එක්කම යන්නේ හැමතැනදීම සම්පජානකාත්‍රි හෝති කියනකොට ඒ සති සම්පජඤ්ඤේ එක තියෙනවා. ඒ කියන්නේ සම්පජානේ සිතෙහි පැහැදිලි සතිමත් තත්ත්වයක්. පැහැදිලි සත්‍යමත් තත්ත්වයක තම සම්පජඤ්ඤය කියන්නේ. එතකොට ඒක සත්‍යයත් කියන්නේ. මේ පැහැදිලි සත්‍යත්වයමයි කියනකොට මේක අපිට අත දැන් විශේෂයෙන් ඉරියාපත භාවනාවේදී තම සත්‍ය සම්පජඤ්ඤය කියන්නේ කියෙදෙන්නේ ඉස්සරෝ. අර කියන්නේ ගච්ඡන් තුවා ගච්ඡාමිති පජානාති යමෙකුට දැන් මම ඇවිදිනවා කියන ප්‍රජානනයේ අඩ තියෙනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියන ප්‍රජානනයේ ඒක සති සම්පජඤ්ඤ කිවි එක. ඒක සතියකුත් තියෙනවා දැන් මේ දේ සිද්ධ වෙනවා සම්පජඤ්ඤයක් කියන්නේ පැහැදිලි නිරවුල් තත්ත්වයක් තියෙනවා මේක මෙහෙම සිද්ධ වෙනවා කියලා. හැබැයි ඒක දැන් විපස්සනා මූලික වෙනකොට ටිකක් වෙනස් විදිහට තමයි ඒක තේරුම් ගන්නේ අර උපාද වාය කියන එක දකින්න උදව් වෙන ඊට පස්සේ මෙතන සම්පජා මෙතෙන්දී අප කතා කරපු ඒ සමාධි භාවනා සූත්‍රයේදී කතා කරපු කීදී විශේෂයෙන් අර විරියාපත භාවනාවට වඩා ඩිංගක් එහාට යනවා ඊට සත් සම්පජන් ඥාය කියනකොට විදිතා වේදනා උපජ්ජත් වේදනා සංඥා විතක්ක කියන තුන ගත්තේ. දැන දැනමයි සිටිවිල්ල එන්නේ. දැන දැනම මතක්විල්ලක් මෙමරි එකක් මතුවෙලා එන්නේ. එකක් සුදුහන්නකොට දැන මේ මතක අයින් වුණා. දැන් තද්දුස්සක් ගැන මතක් වුණා. ඒක ඔච්චෙන් දැන් කැබිනට් එක මතුකුණේ කිගියා. උන්න දැන් මයික්‍රොෆෝන් එක මතක් වෙන එක ගියා. උන්න දැන් මල මතක් වෙනවා. පහන මතක් වෙනවා. උදාහරණ මතක් වෙනවා. ඒකේ જાති එනවා යන සංඥාවල් හිතාගෙන ඇවිල්ලා වේගින් යන හැටි තේරෙනවා. නමුත් අර මූල කර්ම ස්ථානයක වගේ ඉන්නවා නම් අර හිමීට තමයි ආත එනවා පේන්නේ ඊට පස්සේ. මොකද මනස විශාල වචනේ හොඳ නෑ. නමුත් අර අවධානය විශාල වැඩි යාට. ඒතර ස්ලෝ මෝෂන් වගේ පේනවා ඊට පස්සේ. ඒ සම්පජඤ්ඤය කියලා කියන්නේ සිතේ පැහැදිලි අවධානාත්මක තත්ත්වයක්. ඒක ඥානියත් එක්ක සම්පජාන ඒක නිකම්ම ප්‍රජානනයක් නෙවෙයි සම්ප්‍රජානනය. හොඳට තේරෙනවා දැන් ඒක ඒක වාසිය වෙන්නේ උපාද වායක දකින්නේ ඊට පස්සේ නෝ නැත්තම් නාම රූප දෙකේ වෙනස දකින්න එනවා ඒ සම්පජානය විපස්සනාට යවෙන්නේ මේ විදිහට ඒතර සත්‍යයත් එක්ක සති සම්පජඤ්ඤේ අපි ඉගෙනගෙන තියෙනවා අර ඉරියාපත මනසිකාරයෙන්නේ ආලෝකිත දේවි ලෝකෙත් බලනකොට ඉදිරිය බලනකොට පස්ස බලනකොට වත දිග යනකොට වකුටු කරනකොට කෑම කනකොට ඇඳුම් අඳිනකොට නිදා ගන්න හදනකොට ඒ හැම එකක්ම මේ වෙන්නේ මොකද්ද කියන මම දැන් නිදනවා කියන අදහස නෙවෙයි දැන් හෙට නැගිටින්න එළාම් එක සෙට් කරනවා එහෙම කතාවක් නෙවෙයි නිදා ඒතකොට අර නිදනවා කියන මොකද්ද මේ ශරීරය හරස් කරන එකේ තේරුම? ඒ යව සම්පජානත් කියනවා නේද? ඒක සත්‍ය සම්පජානයි. සත්‍ය විතරක් නෙමෙයි, ඒක නුවණත් එක්ක මිශ්‍ර වෙලා යනවා. සත්‍ය සම්පජානයි කියන්නේ අපි නිතර ඒක අහලා තියෙන සතිපට්ඨානදී ඉරියාපත මානසික ඉරියාපත භාවනා කියුවේ ඒකයි. මෙතෙන්දී සම්පජාන භාවනා වෙනකොට අර නාම මේ විතක්ක ඊට පස්සේ සංඥා වේදනා විතක්ක කියන තුන දාගන්න. ඒක වැදගත් නම් මම කියුවේ ඒකයි ඊට වැඩි අවධානය යොමු කරන්න ඕන. මොකද අපි හැම ධර්ම සාකච්ඡාද වගේ කියන මූල කර්ම ස්ථානෙත් අතිරික්තව මේක ඉඳ බලමු. පුළුවන් තරම් වෙලාවක් කාර්කේ යනකොට, නඳු තෝරනකොට, කැරට් කපනකොට, හොදි හෙඳි ගන්නකොට, කැම බදිනකොට, ඩිෂ්වොෂර් එක දානකොට, දාත් මාදිනකොට, නාන කාමරේට යනකොට, වතුර ඔළුවට වැටෙනකොට, කෙස් රවුල් කපනකොට, ඇඳුම් බැලඳුම් හොදනකොට කියන් තියෙන්නේ කෝටියක් ප්‍රකෝටියක් වැඩ ඔය අතරේ ඕනම එකක්. එතකේ සත්‍ය සත්‍යයත් එක්ක මෙසුරාම සම්පජානනේ ඉපදෙන්න බලනවා එකට. ඒතකොට ලොකු ආසියක් තියෙනවා මට මේ කැරකිල්ල පේනවා. මේ මුකේද මේක මේ මැෂින් ටික කැරකින්නේ කියලා. දතිරෝද්ද ටික පේනවා. ඒක කැරකුණා මේක කැරකිනා මේක කැරකුණා එක් කැරකිනා. ඒක කැරකිලා මෙතෙන් එනකොට වෙලා වදිනවා. අන්න ඒ වගේ තේරෙනවා. තිරුවන් සරණයි සත්‍යතුනි, මට මෙතෙන්දී ඔබතුමා මේ ගැන පැහැදිලි කරනකොට තේරිච්ච මතක් වෙච්ච දෙයක් තමයි අත්‍යවම මෙතන ඒ සති සම්පජඤ්ඤය පැහැදිලි කරන තැනදී ඒ වේදනාවත් ඒ වගේම සංඥාවත් විතක්කයක් කියන එක හයිලයිට් වෙලා තියෙනවා. ඒතර මතක් වුණා මේ අපිට විශේෂයෙන් මදුපීණ්ඩික සූත්‍රයේත් ඔය ආකාරයෙන්මයි පැහැදිලි කරලා තින්නේ. කියන්නේ වේද යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති කියලා වගේ. එතකොට දැන් මෙතනදී සති සම්පජඤ්ඤය කියන එක ඇත්තටම අපේ මනස පැත්තටත් දැන් අපි සාමාන්‍යයෙන් ඉරියාපත පැත්තට එහෙමත් නැත්නම් අපි වැඩ කරනකොට සම්පජඤ්ඤ භාවනාව අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති වගේ තැනකින් අපි මතු කරලා ගන්නවා කායानुපස්සනාවට. දැන් මෙතෙන්දී මේ විතක්කා උපජ්ජන්ති විදිතා උපට්ඨහන්ති කියන කොටස ගත්තහම එතෙන්දී තේරෙනවා මේ අපිට සිතට එන දේ පිළිබඳවත් ඒ වගේ අපිට යම් දෙයක් විඳිනවා නම් මනසින් විඳින දෙයක් මනසින් ඇති වෙන සංඥාවක් ගත්තත් ඒකත් එන බව හොඳට ප්‍රකට වෙනවා. ඒකෝට ඒ පිළිබඳව ඇති වෙන විතර්කය එක එක්කෝ අපිට කුසල විතර්කයක් වෙන්න පුළුවන්, අකුසල විතර්කයක් වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන හොඳ අවදියකින් ඒක හට ගන්නකොට දැනෙනවා නම් ඒ ගැන අවදිමත් වීමක් වෙනවා කියන පැත්තත් මෙතන නිකන් ඒ වගේ තේරුමක්වත් ගියා. ඒකේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඉදිරියේදී පෙන්වන්න සතුටින් ඉතිරුවන් සන්නයි. අනිත් කල්යාණ මිත්‍රයන්ටත් යොමු වෙන්න තව අපිට විනාඩි කීපයක් තියෙනවා සාකච්ඡාවට. ඉතිරුවන් සන්නයි. තිරුවන් සරණයි සතුටේ සෙමනේ සතුටට ගොඩාක් තියි. අපිට ඉතිරිපත් කරපු එක පාඩයක් කර සතරදෙන් වහන්සේ ගැන කියනකොට උන්වහන්සේ සොයාගත්ත මේ ධර්මය පොප්පේ අනනුසුතේච ධම්මේච පෙර අහලා තිබුණේ නැති විදි ධර්මයක් කියන එක ඒක ඔබතුමා අපිට ඉතිරිපත් කළා. ඒ වගේම ඉදිරියේදී ඒ සම්බන්ධව ඔබතුමා තවදුරටත් ඒ ගැන අපිට තේරුම් කරලා දෙයි කියන ඒ පාඩේ අදහස කොහොමද අපි තේරුම් ගන්න ඕනේ කියන එක ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ කියන හිතුණා තේරුම් ගන්න. ඒක වෙන දවසකට අපිට විනාඩි 6යි තියෙන්නේ. ඒක ඔබතුමාලා සාකච්ඡා කරන්න ඕන වෙන දවසක නතු. හදයි සත්‍යතුමනි. එහෙමනම් අපිට අද කාල වේලාව බලලා සාකච්ඡාව නිමා කරන්න අවස්ථාව තියෙනවා සත්‍යතුමනි. අර මනස පැත්ත බලන එක ගැනත් මෙතන සති සම්පජඤ්ඤය කියන එකෙන් මේ වාක්‍ය කොටසෙන් මතිනවාද කියන එක පොඩ්ඩක් සඳහන් කරන්න සත්‍යතුමනි. එහෙම ඒක නිවැරදිද එහෙම හිතුවොත් කියන සර්වන් සර්ණ. ඔව් එතන ධම්මානුපස්සනාව තියෙනවා. එතන ධම්මානුපස්සනාව තියෙන එකයි මම කියන්නේ. අපි අර වෙන්දා කතා කරන්නේ ශරීර චලනයන් වලට අතිරේක මේකත් එනවා කියලා. මොකද සමහර පිටතෙන් ඔය හිත දිහා සාමාන්‍ය ගුරු කෙනා හිත දිහා බලනවා, හිත දකින්න ඕනේ කියනකොට අපි අහනවා බුදුහාරු කියලා නැහැ ධම්මානුපස්සනාවට කියලා ඒක කරන්නේ කියලා. නමුත් සමාධි සම්පදාවක් මේක. සමහර සමාධි සම්පදා තියෙන මෙන්න මේ විදිහට කරන්න. ඒ සමාධියත් එක්ක යනකොට ඒ සමාධි සම්පදාව කිව්වේ එකයි. ඒ සමාධි සම්පදා සති සම්පජඤ්ඤය සඳහා සපෝට් කරනවා කියලා. ඒ කියන්නේ සමහරට මම ආස්වාස ප්‍රස්වාසම බැලුවට මොකද ගෞරවනීය භික්ෂුන් වහන්සේගෙන් කියන දෙයට හිතෙන්න ඕන. මම මේ කවුරුත් ඇඩ්වර්ටයිස් කරන ධම්ම ජීව අඳුර ඔය කියන්න හදන්නේ ඕක තමයි. මේ මූල අපි දැන් ඔකට කියන්නේ මූල ආත්මස්ථාන කියලා නෙවෙයි අත්තු. කියන්නේ මට මේකේ මං හිතට මාතෘකාවක් දෙනවා. ඒ දුන්නාද මොකද හිත එතනම නැතිව හිතට විවිධ අරමුණු හිත අසේනවා. අපි හිත දුවනවා කියලට හිත දුවනවා නෙවෙයි, මතක් වී මනෝ විඥානය හරහා මනෝ ධාතු නිසා මේක හරහා එනවා. සතිය මේක මට පෙන්වලා දෙනවා. එතකොට ඒක දිහා බලනකොට සමාධිය තියෙනවා. ඒක සමාධි සම්පතාව. ඒක හැබැයි ඥාන නෙවෙයි. විශේෂ අවධානය යොමු කරගන්න ඕනේ ඥාන වලට විතරක් සමාධි සම්පදා කියන්න එපා දැනට. අපි අය විතරයි මේක ප්‍රචාරය කියලා පොත් ලියලා අනිත් අයට කියන්න හදන දෙයක් නෙවෙයි. ඒ සමාධි සම්පදාව ඥාන වලට කලින් එන ඒ සමාධි සම්පදාව තුලින් ඉපස් සනාවට ගිහිල්ලා භවය සැලසුම් සහගත තත්ත්වයකට කරගන්න පුළුවන්. නැත්නම් අවිනිපාත ධම්ම වෙන්න පුළුවන්. මම වචනේ පාවිච්චි කරන්නේ ඒක නිකන් සාර්ථක වෙන නිසා. නමුත් අවිනිපාත ධම්ම වෙන්න පුළුවන්. ඒක වැදගත්. අපි කතා කරපු දැන් අර මාළුන්ගේ පුත් සුත්ත වගේ දේවල් වලදී තෝකෝක මතුවෙලා එනවා තැන් තියෙනවා. නමුත් අර වචනත් එක්ක එනකොට අපි සූත්‍ර අත් කියනකොට අපි දන්නවා මේක මේ බුදුහාඳුරන් වහන්සේ කියා දුන් දෙයක් කියන එක තේරුම් ගත්තාම අපිට වඩා අපි ආදරෙන් එහුම් කරන්න දෙන සිද්ධාර්ථයන් වහන්සේ වෙනුවෙන් අපි ඇවැත්ම පූජා කළ තින් නිසා. එතකොට එතෙන් දින ඒ සමාධි සම්පදාව රැක ගන්න ඕනේ. ඒක සමාධිය. සමාධියක් තියෙන්නේ සමාධියෙන් ශරීර චලනයන් දකින්න වගේම මනෝ චලනෙනු දකින්න. අරකන් කිය වගේම අර පතු පින්නගේ සූත්‍ර කියවනේ. සංඥා වේදනා තියෙනවා, සංඥා තියෙනවා, විතක් එනවා. මානසික වැඩපිළි රෝගමනේ සංඥා එනවා. විඳින්න දැනෙනවා, විඳින්න යනු සංඥා ඇති කරගන්නවා, සංඥා ඇති කරගෙන සංකාර ඇති කරගන්නවා. වෙන මොනවත් කරන්නේ නැහැනේ මනෝ කරන්න ඔය ටික. අර සම්මින්දේති පසාරේති අසකාසින්ජන මොන කරත් අත අතපය වකුට් කරනවා දිගාරිනවා යර මෙන මොකුත් වෙන්නේ නැහෙනි. අපි නානවා ජීවත්, ක්‍රිකට් ගහනවා ජීවත්, ටයිප් කරනවා ජීවත් වෙන්නේ මොකද්ද? ඇඟිලි දිගාරිනවා වකුට් වෙනවා, අත දිගාරිනවා වකුට් වෙනවා. ඔය ටිකයි ශරීරයේ චලනය. ඊට දි චලනයක් වෙන්න බෑ. ජොයින්ට්ස් ඊනාන චලනයක් මේ අත උඩ තියෙන ඒකේ ඇත්තේ වැඩ කරන විදිහ තියෙන නිසා අත කරකන්න පුළුවන්. ධනිස්ස කරකන්න බෑ සම්පූර්ණ එක්තරා විදිහකට විතරයි එතනින් කරකෙන්නේ. කොන්දොට පෙළ කරකන්න බෑ එක්තරා විදිහකට මසස් වැඩ කරන පැත්තකින් මේ හිප් බෝන්ස් කරකින පැත්තෙන් නතර වෙනවා. බෙල්ල උනත් එහෙම. ඒ වගේ ශරීරයේ කරකන්න පුළුවන් පැත්තක් තියෙන බැරි පැත්තක් තියෙන. ඕක ටික තමයි චලනයේ කියවෙතොට. ඒ සහ කාසින්ජන අභිජේ සූත්‍ර කියවීම. එතකොට ඒ වගේ මනසේ ඉන්ජන ටික තමයි. මනසේ චලනය වෙන දේ තමයි සංඥා ගන්නවා. වින්දන තියෙනවා සංඥා ගන්නවා සංකාර ගන්නවා ඊට පස්සේ. ඉන්ඥා මොනම දෙයක් පත් කරන්නේ නැහැ. සින්දු කෙනෙක් කෙනා කරන්නේ ඒකයි අයින්ස්ටයින් තුමා කරේ ඒකයි ස්ටීවන් හෝකින් කළේ ඒකයි. ඒකේ විදිහට කළා ඉතරයි වෙනස. එනිසා සත්‍යාබෝධයේදී සංඥා වේදනා දෙක දෙකින් දෙක තේරුම් ගන්න පුළුවන් නම් මේ මගේ සංඥා මගේ වේදනා නෙවෙයි නේද කියලා හිතෙනවා. එතකොට මේ සංඥා වේදනා වලින් ගැළවිල්ලක් තියෙනවා. අපිට ගැළවිල්ල තියෙන්නේ මොකද්ද? ඒක නම් සීල් ගහලා මේක පාසල් එකක් දාන්න මගේ කියලා. මතම ආයතපල් කරන එකක් කරන්න. ඒක අයින් කරගත්තාම අර අනිදර්ශන විඥානය වගේ ඒක කර්ම ප්‍රතිඵලයක් හැටියට ආපහු මට රිටර්න් අතපැලින් එන්නේ නැහැ වෙන දවසක. දැන් එහෙම අපහසු කරලා තියෙන නිසා ඒකේ ඒක අපහු මාට ප්‍රතිඵල එනවා. මං ආදි කියලා බලපුවා මමම තාම මට වෙලා තියෙන මේ විපාකේ ඒක තේරෙනවා ඊට පස්සේ. ඒ නිසා විපාකේ එන පාසල් දෙවිල මේ self address එක නතර වෙනවා. මම ඕඩර් කරන්න ඊට පස්සේ මගේ කම්පැනි එක බුදුසරණයි. සර්ණයි සත්‍යතුමනි අප්‍රමාණකින් මම හිතනවා අද දවසේ අපිට විශේෂයෙන්ම කරුණු රාශියක් ධර්ම කරුණු රාශියක් දැන ගැනීමට අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම ඥාන දර්ශනය කියන එකත් ඒ වගේම සමාධිය සම්පදාව කියන එකත් පිළිබඳව මම හිතනවා අපිට නිර්වෘල් අවබෝධයක් ලබා ගන්නට බොහෝ හේතු වෙනවාද ධර්ම සාකච්ඡාවක් සත්‍යසමාගේ විග්‍රහය. ඉතින් වන් සවනට සිසු සිවුනේ සත්‍යසමනේ ඔබතුමාට අප්‍රමාණ කෘතවේදී පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමාට ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසේ සාකච්ඡාව නිමාවටපත් කරන්න සත්‍යසමනේ තෙරුවන් සරණයි. භාග්‍යවන්ත වූ ශාස්ත්‍ර වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන්න් වහන්සේ ප්‍රසත්තතා පුරුක මාය යසෝදරා උත්තමා වේනොත් කේකිප්පා විඤ්ඤා ආත්ලා ත්‍ත්තේට පත්‍ත්‍යුත්තමා වේනොත් සීපත් කරගතේටි යෝකිමි ආරිය වූ සංඝරත්නේ සීපත් කරගතේටි. මේ ධර්මය අපිට ලැබුණේ නිසා සත්‍යෘත්‍යතාවය බොහොම වැදගත්. බුද්ධෝත්පාදේ වගේම දුර්ලභයි කෘතඥතාවය. අනුශාසක භාවය ලැබීම වගේම දුර්ලභයි කෘතඥ. සද්ධර්මයේ අහන්ත ලැබීම වගේම දුර්ලභයි කෘතඥතාවය කියන එක මතුවෙන එක. ඒ නිසා අපි කෘතඥතාවය ඇති කරගන්න. අපි දැනටමත් පින් කල්යාණ මිත්‍රාට තථාගතයන් වහන්සේ වෙනුවෙන් අපි ආත්ම නිවේදනයේ කරුණ වහන්සේට පමණක් අපි මේ ප්‍රථම පණිපාතය පුදු කරමු. අපේ සිත් පිරිසිදුයි, ඉපිතුරු නිර්මලයි, හොඳ පැතුම්ල සක් අධිෂ්ඨාන සක්කරමු. මේ ජීවිතේ මේ භවයේ මේ සිරතරාගෙන පෝෂණය කළ ඒකාන්තව මේනියන් කායික මානසික වශයෙන් සුපත් බව ලබත්තා. පියානන්ද පරම යාපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපි ඉදිරි දේමඟ තාදුරටත් භාග්‍ය සම්පන්න වේවා. කල්යාණ මිත්‍රයන් කල්යාණ මිතුරියන් පමණක් නැසුරට ලැබේවා. සුඛිත සම්පත්ම හිමි වේවා. සසර භාවයේ සලසුම් සාගත කරගන්නට සද්ධා විර සත් සමාධි ප්‍රඥා මේ ශරීරය සහිත කාලයේදීම උපනිශ්‍රේ වේවා. අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමස සේවයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවායි අධිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. අපේ ගෞරවනීය වූ වන්දනීය වූ අරහන්ත වූ සම්‍යක් සම්බුද්ධ වූ ශාස්ත්‍රඥ වහන්සේ සිද්ධාර්ථ ගෞතම සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. කෝටි ප්‍රකෝටි වාරයක් වන්දනා වේවා. සම්මා සම්බුදු සරණයි. කල්‍යාණ මිත්‍රුණාට පිං. සාදු සාදු සාදු. සම්මා සම්බුදු සරණයි. සත්‍යතුමනි. සාදු සාදු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. සරණයි හැමෝටම තෙරුවන් සරණයි. විසුණදී. ආනුසත් තම දෙනාට තෙරුවන් සරණයි.